හොඳයි, හැම දිනකටම සිරුවන් සරණයි. හැම දිනම මම ඉතාම ගෞරවයෙන් අද දවසේ ගන්නවා. සති ඉරිදා දිනයන්නේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් වෙලාවෙන් උදෑසන 10ට පටන් අරගෙන පැය දෙකක කාලයක් පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට. ඉතින් අද දවසේදීත් අපි සුපුරුදු කල්යනා මිත්‍රයන් එකතු වෙලා තිනවා. තව කීප දෙනෙක් පසු එකතු වෙයි. ඉතින් අපි අද සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙන්නේ අග්‍රප්‍රසාද සූත්‍ර දේශනාව. සූත්‍රයයි ඒ සූත්‍රයේ සාමාන්‍යයෙන් ගන්න සූත්‍ර කුමක්ද කියලා ශ්‍රවණ සිසිස වෙබ්බඩවි අපි දැන් දානවා. ඉතින් කල්යනා මිත්‍ර දකින්නත් ඇති. ඉතින් මම ඉතාම ගෞරවයෙන් සත්‍යජිතුමාට ආරාධනා කරනවා අද දවසේදී අපිට මේ සූත්‍ර දේශනාව මූලික පැහැදිලි කිරීමක් කරලා දීලා අපි ඉන්පසු සාකච්ඡාවකට යොමු වෙමු කියලා. තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. අපි නමස්කාර කරමු තථාගතයන් වහන්සේට, පේවන්දනී වූ ගෞරවනීය ශාස්ත්‍රඥ වහන්සේට, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට අතිශයින්ම කෘතඥතා පූර්වක. උන්වහන්සේ නිසා තම අපි මේ ප්‍රඥාලෝකය ලබා ගනිමින් සිටින්නේ. ඒ නිසා අද අපි සාකච්ඡා කරන්නේ අග්ගප්‍රසාද සූත්‍රය. අග්‍රප්‍රසාද සූත්‍රය කුද්දක නිකායේ ඉති උත්තක පාළියේ ටික නිපාතේ පස්වෙනි කොටසේ තියෙන්නේ. ඒකෙත් යන්නට කලින් අප සිහිපත් කරගත යුතු වෙනවා පසුගිය සතියක අපි සාකච්ඡා කරා පටිසම්භිදා මග්ගේ ඉන්ද්‍රිය පහක් ගැන. සද්ධා, විජය, සති, සමාධි, ප්‍රඥා, පීවටි කියන ආධ්‍යාත්මික ඉන්ද්‍රියන්. ඉන්ද්‍රියන් කියන්නේ දැන් මේ ලෝකයට එක්ක සම්බන්ධ වෙන්න අපිට දෙනවානේ ඇහැක්, කනක්, දිවක්, නාසයක්, හමක්, මනෝ කියලා හයක්. ඒකෙන් තමයි අපි ලෝකයට සම්බන්ධ වෙන්නේ. ලෝකයට එක්ක ගනුදෙනු කරන්නේ ඒකින් අපි. රූප එක්ක, ශබ්ද එක්ක, ගන්ධ එක්ක, රස එක්ක, ස්පර්ශ එක්ක, සිතිවිලිත් එක්ක ගනුදෙනු කරනවා. හැබැයි අපේ ස්වභාවයට වඩා හුඟක් වෙනස් අපේ සැබෑ ස්වභාවය ශුන්‍යතා ශුන්‍යතාව නැත්නම් ප්‍රභාස්වර චිත්තය නැත්නම් භවාංගේ. එතකොට මේ ආධ්‍යාත්මික ඉන්ද්‍රියන් අර බාහිර ඉන්ද්‍රියන් ඇහැකන දිව නාසයහම මනෝ කියන හය ලෝකයට සම්බන්ධ, මේ භෞතික ලෝකයක් එක්ක සම්බන්ධ වෙනවා වගේම මගේ සැබෑ මම හොයාගන්න මට උදව් කරන ඉන්ද්‍රියන් පහ තමයි සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒ කියනකොටම තේරෙන්න ඕන වචනවල රහ විතරයි දැනෙන්න ඕනේ. වචන පහ දන්නවද, හය දන්නවද කියන වැඩක් නෑ අපට. වැඩක් නෑ කියන්නේ මේ ධර්ම සාකච්ඡාව. මේ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ මේ කියපු අමතක කරනවා. ඒකලේ තමන් චාර්ජ් වෙන විතරයි ඉදිරි ගමන යන්න. එතෙන්දී අපිට මතකද අර භලුස් ආකාරයකින් ඒ ඉන්ද්‍රියන් විසුද්ධියට පත් වෙන පවිත්‍ර වෙනවයි කියලා. අශ්‍රද්ධා සහිත මිත්‍රයන් මිත්‍රයන් නැහිතවතුන් අයින් කිරීම, ශ්‍රද්ධාවන්ත මිත්‍රයන් මිත්‍රයන් නැහිතවතුන් ලං කර ගැනීම, ඊළඟට තුන්වෙනි එක අප අගේ කළා හැම තිස්සේ මේකේ තියෙන පසාදනියේ සුත්තන්තේ පච්චවෙක්කතු. තමන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙන, ප්‍රසන්න භාවය වැඩි වෙන, තථාගතයන් වහන්සේ ගැන තමන් යන මාර්ගය ගැන හොඳ කොන්ෆිඩන්ස් එකක් ඇති වෙන්න අවශ්‍ය වෙන සූත්‍රාන්තයන් ප්‍රතිවේක්ෂා කිරීම කියලා. මෙන්න මේ සූත්‍රය එහෙම එක. ඊළඟට සත්‍යාබෝධය සඳහා අපට කළ යුතු විශේෂම කාර්යයක් නැහැ. ඒක හරියට අප ප්‍රතිවීක්ෂා කියන කැඩපත කියන්නේ මිර කියන කැඩපත අපි ඉස්සරහන් තියාගන්නවා වගේ වැඩක් අප කරන්න ඕනේ. හැබැයි දැන් කවුරුත් උත්සාහ ගන්නේ කැඩපත්ත දූවිලි බැඳිලා කිලුටු ගෑවිලා පේන්නේ හරියට රිෆ්ලෙක්ට් වෙන්නේ තමන්ගේ ප්‍රතිබිම්බය ඒකේ පිළිරුව වැටෙන්නේ නැහැ හරියට ඩිස්ටෝටඩ් වෙන කැඩිලා කැඩිලා ගිහිල්ලා ඒතකොට කැලි කැලි තමයි පේන්නේ. එතකොට මෙතෙන්දී අපි බොහෝ විට පේන හැටියට කොහෙත් මේ සාකච්ඡාවට වෙන කල්යාණ මිත්‍රයන් මිතුරියන් වගේම දැන් අපිට මෙහිදී හමුවෙන්නේ ඒ සියදහස් ගණන් හරි නැත්නම් දහදොළොස් ගණන් හරි හම්බ වෙන කට්ටියත් මේ මොකද්ද වැරද්දක් වුණා ඒක ෆික්ස් කරගන්න හදන ෆික්සේෂන් එකක් තියෙන මේකේ ටූල්ස් හොයන්න එන්නේ අපි ධර්ම සාකච්ඡාවට එන්නේ භාවනා කරන්න එන්නේ සති භාවනාවට එන්නේ හුඟක් වෙලාවට ටූල්ස් හොයාගන්න කොහොමද මම මේක කියලා ඊට වඩා වැදගත් වෙනවා තමන්ගේ තියෙන මූලික ස්වરૂපේ තේරුම් ගන්න එක. ඒකට බුදුහාමුදුර හොඳ දෙයක් කිව්වා. කියන්න කෙනෙක් අපිට හම් වෙන්නේ නැහැ. ඒක කියපු උන්වහන්සේ පමණයි. රූපය කියන එක නෙවෙයි ඔයා. වින්දෙන නෙවෙයි සැබෑ ඔයා. මතක නෙවෙයි සැබෑ ඔයා. සිතිවිලි නෙවෙයි සැබෑ ඔයා. දැනෙන ගතිය විඥානත්වයේ නෙවෙයි සැබෑ ඔයා කියලා බුදුහාමුදුර කිව්වා. එයා නෙවෙයි යෝක වැරදිවට ගන්න. ඒක නොගන ඉන්නකොටම මතුවෙන තමන්ට දැන් ඒක තමයි පඤ්ඤාලෝකය කියන්නේ. ඒතරට මම අතුරුදහන් වෙනවා. ඒකට තමයි උත්සාහ ගන්න අපි. මගේ කතා කරනකොට පසුගිය සතියක කෙනෙක් එයා ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වේ එයා කිව්වා එක between what was and what will be ඒ කියන්නේ අතීතය සහ වර්තමානය කියන එක මජ්ජේ සූත්‍රෙ මතක් වෙනතෝ ඒ දෙක අතරේ එයා කිව්වා ඒ දෙක අතරේ between what was and what will be there is a vast space called now vartamane kiyala loku space ekak thiyena hidasak thiyena pachuppanne kiwe ekai weddagathna de ita passe kiwwa it is a true home eka thama obbe sabae nivahana kiyala attavadita yan athi gannatu වර්තමාන කියන එක කොච්චර දිග කාලයක්ද? තත්පරයයි. ඒ නිසා ආස්වාසයත් එක්ක ඇතුල් වෙන්න තමන් ගැන. ඒක තමයි අවශ්‍යම දේ. මේ ධර්ම සාකච්ඡාවේදී අපි ආයත්මේ ඇරයුම් කරන පමණයි ආරාධනා පතක් පමණයි පිරිනමන්නේ කාටවත් කවුරුත් කන්වින්ස් කරන්න හරි කාට හරි මේක හේතු ගන්නන්ට තථාගත ධර්මයේ අපිට තේරුම් ගන්න අපි උදව් කරගන්න ඕන උනොත්. එතකොට මේ සද්ධා කියන එක අපි දැන් බුදුහාමුදුරගෙන ආදරය තියෙනවා. අපි මේ ධර්ම සාකච්ඡාදී අපි මුලක් වෙලා කතා කරන්නේ ආදරය කියලා බුදුහාන් සද්ධා කියන එක වෙනුවට. ඒකෙන් අදහස් කරන්නේ උන්වහන්සේට අගෞරවය. අපි සැබෑ ලෙසින් ආනන්දහන්දු බුදුහාර හමුණා වගේ ඒ ඒනි ජංගන් කිසං වීරං කියලා කියන්නේ කෙට්ටු උස සිරුරක් ඇති සිංහෙක් වගේ ගමන් කරන විශාරද වූ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ හමුවෙන්න උනේ මහා ශ්‍රමණයා. ඒ උන්වහන්සේට ආදරය කරනවා. ඒක ගෞරවාන්විත සෙනෙහසක් කියන්නේ හිතන්න බැරි. දැන් මහා කාශ්‍යප නැත්තම් සාරිපුත්ත වගේ ඇත්තෝ එතන දූවිල්ලක් බවට පත් වුණා. ඒ කියන්නේ තරම් අහිංසාකිය දැනුම් තියෙන ඇත්තෝ අර සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ළඟ දූවිල්ලක් බවට පත් වුණා. එතකොට හිතන්න බලන්න මොන තරම් අසිරියක් උන්වහන්සේ ළඟ තියෙන්න ඇද්ද කියලා. බුදු පිළිමේ මතක් උනහට සාමාන්‍ය ඊට වඩා වැඩි දෙයක් එන්න ඕන. මම සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ මේ මනුෂ්‍ය ලෝකය හරහා මේ පෘථිවි හරහා ඇවිද ගියා මේ අවුරුදු දහස් ගණනකට කලින්. ඒ ඇත්ත, ඒ උත්තමයා, ඒ කපිලවස්තු කුමාරයා, ඒ බිම්බාට ආයුබෝවන් කියපු රාහුලට ආයුබෝවන් කියලා ගියේ කෙන අපිට හම් වෙන්නට ඕන. ඒක සංඥාවක් කියන ඒක බුද්ධානුස්සතියක් වෙලා ඉන්නේ එතකොට. ඒ වචන වලට එච්ච සර්ටන්ටි එපා. අනුස්සති කිව්වම කොහොමද කරන්න කියලා ඊට පස්සේ අහන්න ඕනේ. දැන් අපි දන්න හිතන්න බුදුහාමුදුරනේ. මම ගිජ්ජ කූටේ බුදුහාමුදුරයි ඉන්නතෙන් හම්බ වෙන ඩාඩි දාගෙන මං නැගලා එතෙන්ට ගිහිල්ලා ගිනි කාස්ට් අවු මං උන්වහන්සේ හමු වෙනවා. ගල් පොත්තක් උඩ ආනන්දහන සූර්යල දිලා ආනන්දහන පැත්තකට ලවාදිනවා. මාත් උන්වහන්සේ හම වෙනවා. ඒතර කොහොමද හම වෙන්නේ? උන්වහන්සේ අපේ ආශ්‍රය අනුසය ඔක්කොම පේනවට උන්වහන්සේට හොර කරන්න බෑ. නැති තත්ත්වෙන් දන්නවා මගේ ආවියයි මගේ හිතේ කාම කෝප කොච්චර තියෙනවද, කොච්චර කිට් වෙලාද විමුක්තිය සඳහා තමන්ගේම කියලා. අවංකද කියන එක උන්වහන්සේට පේනවා. ඒ තථාගතයන් වහන්සේ අපි ටිකකට හමු වෙන වැදගත් දෙයක් උන්වහන්සේ කියනවා මෙතෙන්දී. උත්තංහි ඒතම් භගවතා උත්තමරහතාති මේ සුතං. ඉති උත්තකේ ඒ විදිහට තමයි අර ඒවම් මේ සුතං කියන එක එන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම කිව්වා. මෙන්න මේ දේ කියලා තියෙනවා. අරහත්තු තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. එහෙමයි කියන්නේ. විචුවරුනි සත්‍ය ගවේෂකයනි අග්‍ර ප්‍රසාද ඉහළම උතුම්ම පැහැදීම් තුනක් තියෙනවා. පැහැදෙනවා නම් පැහැදෙන්න මේ තුන් වර්ගයේ කියන්නේ. ආදරය කරන්න පටන් ගන්න මේ තුන් වර්ගයේ. පැහැදෙනවා කියේ ඒකයි තෙන්දී. එකෙන් තමයි ජීවිත පරිත්‍යාගයන්නේ පැහැදුනහම කරන්නේ මුළු ජීවිතේම අපි ගත කරන්න හදන්නේ ඒ තමම් පැහැදිච්ච ඇත්ත වෙනුනේ ඒකයි මෙතන වෙන්නේ. එතකොට තයෝමේ භික්ඛවේ අග්ග ප්‍රසාද ඉහළම පැහැදීම් තුනක් තියෙනවා. කතමේ තයෝ මොනවද ඒ තුන? ඔන්න හොඳ වචන ටිකක් එන්න ඊට පස්සේ. යාවතා භික්ඛවේ සත්තා මේ ලෝකේ සත්ව වර්ගයන් ඉන්නවනම් කොයි තරම් හරි. ඒතෝට එතෙන්දි කියන කකුල් නැති සත්තු, කකුල් දෙකක් තියෙන සත්තු, ගොඩක් කකුල් තියෙන සත්තු, හතරක් තියෙන සත්තු, රූපී සත්තු, අරූපී සත්තු අපි ඒවගෙන ගත්තා. සංඤී අසංඤී නිවසන්නේ නාසන්නේ හරි ඉන්නවනම් මේ මුළු විශ්වය තුලම මේ පුංචි පෘථුවියේ බ්ලූ ප්ලැනට් එකේ විතර නෙවෙයි. ඒකින්නේ සම්බත් කාලා ජීවත් වෙන මිනිස්සු කොට අපිට පේන්නේ. බත්පාන් මාළු කන්න නැති ෆ්‍රිජ් නැති ලෝකයකුත් තියෙනවා. ඒ සත්වයන් අතර තථාගත කියන එක්කෙනා තථාගතයන් වහන්සේ කියලා අපි දැන් හෙළබසින් කියන්නේ. ඒ තථාගත ත්වයට පත්වෙච්ච එක්කෙනා අර රූප වේදනා සංඥා සංකාර විඥාන වලට ආයිබෝවන් කියලා ඒවාගෙන් අයින් වෙලා ගිය එක්කෙනා ඒ තථාගතෝ තේසං අග්ගමක්ඛායති. ඉත ඒ අර්ථත් මුළු විශ්වය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තියෙන කොහොමද ලෝක ධාතු තියෙන්නේ සාමාන්‍යත්වයට හොයන්ට උත්සාහ කරනවා. නමුත් තථාගතයන් වහන්සේ මෙන්න මේ 31ක් තියෙනවා. මේ தත්ත්වයේ ඉතිහා තව තියෙන ගෲප් වශයෙන් තියෙනවා මේවා කියලා. එතකොට ඒ කොතන බැලුවත් මොන ලෝක ධාතුක හරි ශක්තික් පහළ වෙනවා නම් සම්‍යක් සම්බුද්ධත්වයට පත් වෙන්නලු සූදානම් වෙලා ඒ ඇත්ත තම ඉහළම දැන් එතකොට දැන් අපේ හෙළ මනස් අයින් වෙන්න ඕන. ස්ත්‍රී මනස්, පුරුෂ මනස්, ලංකා මනස්, සිංහල මනස් නිවිදෙන් තියෙන්නේ. එතකොට දැන් හිතෙන්න හොඳ නැහැ මං දැන් මේ කාලේ වෙනකොට ලෝකී ආගම් කියලා කොටසක් තියෙන ඒ අතරේ බුදුහාරු එක්තරා තැනකට දාන්න හදනවා නම් අපි හොඩී පන්ති. ඒක නෙමෙයි දැන් අපි ඉන්නේ. ඊට වඩා අපි මේ ලෝකේ ආර්ය ශ්‍රාවකයන් හැටියට අපි ඇවිද යනවා. නමක් දීලා තියෙන අම්මා තාත්තා ඒව ගණන් ගන්න දෙයක් නැහැ. භාෂාවක් පුරුදුලා තියෙන ඒකට පුරුදු කරගත්තින් හින්දා. තම භාෂාව කියන එක දැනුමක් විතරයි මොලේ හරහා යන සංඥා රාශියක්. එතකොට තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ කියන එකනා මේ ඉහළම ඉහළම ඉහළම තැන ඉන්නෝ මේ සත්තු කොටසේ. එතකොට දැන් අපට හැමලෙ දින්නේ මේ සංඥා සහිත අපි කතා කරන්නේ කපිල වස්තුවේ සිද්ධාර්ථ ගෞතම කියන නමක් දුන්න මායාගේ පුත්‍රයා, සුද්ධෝදනගේ පුත්‍රයා. ඒ ලක්කක ඒ පුදුම වාසනාව මේ මේ සත්වයේ හැටියට මේ සත්‍යජී හරි ලලිත හරි කමල් හරි ප්‍රියන්තා ජයන්ත මොන හරි කියනවා නම් සත්‍යෝනේ. අපි ඊට කලින් මේක මෞකෝසක පුංචි මේ කුණ්ඩල්ලෙක් වගේ ඉඳලානේ මේ ඇවිල්ලා ඉන්නේ. මහ අපංකමක් නැහැනේ මෙතන. නමුත් අර විඥානත්වයට එක්ක අහුවෙනකොට පුදුම වාසනාවකට තාවතින්සේ ඇත්තන්ටවත් තුසිතේ ඇත්තන්ටවත් මායාන ඇතුමියට නමස්කාරය ඇතුමිලා හි ඉන්නවා නම් මම හරියට දන්න තථාගත වචනින් මම විශ්වාස කරන්නේ නිර්වචනයි. ඒ ඇත්තන්ට වඩා අපි මොනතරම් වාසනාවන්තද? ඊළඟට අපිට මොනතරම් ප්‍රිවිලෙජස් තියෙනවද? ගෙදරත් ඉනින්ට ශිද්ධිකේ කැම පිළලා තියෙනවා. බණ දහම් පොත් තියෙනවා. අන්දනේ ගුළුනේ අංග විකලනේ. ඒත් අපි ඉහෙළම තථාගතයේ බෙකනේ අපි ප්‍රසාදයක් තියෙන යම් වෙලා තියෙන උන්වහන්සේ යම් වෙලා තියෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ කියන තථාගතයන් වහන්සේ කියන්නේ අපි ආදරය කරන අපේ ශාස්ත්‍රඥ වහන්සේ. හොඳට බලන්න අපි උන්වහන්සේට ආදරේද කියලා. අවංක බොරුවට නෙවෙයි. අරයට වඩා මට තියෙනවා කියලා නෙවෙයි. යාට ශ්‍රද්ධාව තියෙන්නේ අංශයයි මට අංශ දෙකක් තියෙනවා කියලා නෙවෙයි දැන් මෙතන මේ. යේ භික්ඛවේ බුද්ධේ පසන්නා අග්ගේතේ පසන්නා. එතකොට දැන් අපි යන්තමට ඉමෝෂනලි හරි ආවේගාත්මකව හරි තථාගතයන් වහන්සේ කියන සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ ගැනනේ අපිට ආදරේ තියෙන්නේ. එතකොට අපි යේ භික්ඛවේ බුද්ධේ පසන්නා බුද්ධ කියන එකනාගෙන් ප්‍රසන්න භාවයක් ඇති වුණා නම් දනි දැනට මේ අපේ කන්ටම්පරරි මේ කාලේ අපිට ඇහෙන අනිත් අය නරකයි කියනවා නෙවෙයි. මහ පුදුම අසිරිමත් උත්තම මේ පෘථිවිහාරය ඇවිදගෙන යන ඔළු ටික කරකල බැලුවොත් එහෙම ඒ කිසි කෙනෙක් අග්‍රතා ගෞරව කරන්න එපා. නමුත් මේ බුද්ධ කියන එකනාට ඒ සම්ම සම්බුද්ධ වෙත අපේ ප්‍රසාදේ පහළ වුණොත් අග්ගේතේ පසන්නා ඒ කට්ටිය පැහැදිලා ඉන්නේ ඉහළම ඉහළම ඉහළම තැන. කවුද මේ කියන්නේ? අපි ආදර කරන බුදුරජාණන් වහන්සේ. ඒතර බලන්න මං ඒ පැහැදීමද තියෙන්නේ කියලා මට. ඒ සෑයට මේ සෑයට අර පිළිමෙට මේ පිළිමෙට ඒ කතාව නෙමෙයි දැන් මෙතන තියෙන්නේ. ධර්මයෙන් උන්වහන්සේට පූජා කරමි. මම උන්වහන්සේ අනුගමනය කොච්චර දුරට අනුගමනය කරනවද කියලා මට මමම හිතා ගන්න ඕනේ. මම කොච්චරම් බොරු කරනවද බුදුහාමුදුරන්ට? බුදුහාමුදුරු දන්නයි. දැන් නැතේ නැහැ. එහෙම කළා නම් දන්නවා. ඒ සම්මම අසතු අමායාවී වෙන්න කිව්වේ. එතකොට මට අර අපි හැමදාම කියන්නේ මගේ ගෞරවනීය ගුරුතුමා හැමතිස්සම කියන්නේ tell the truth. ඇත්ත කියන්න තමයි. මම කොතනද? මම කවුද? සිංහලකම, බෞද්ධකම, ස්ත්‍රී පුරුෂකම නෙවෙයි නම් මෙතන ඉන්නේ. ශ්‍රද්ධා විදේ සති සමාධි ප්‍රඥා වලින් මම කොතනද කියලා මං අහගන්නවා. මටම කියාගන්න. එතකොට අපි බුදුරජාණන් වහන්සේට ආදරේ මෙච්චර ගෞරවයක් තියෙනවා. වචන වලිනුත් උදේහා මට මතක් වෙනවා. උන්වහන්සේගේ ගුණ නාමයේ ප්‍රසිද්ධම ගුණ නාමයේ නිරන්තරයෙන් මගේ වචන වලට එනවා. එතකොට අග්ගේ කෝ තන පසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති. ඉහළම තන පැහැදුනොත් ඉහළම ප්‍රතිඵලයක් තියෙනවා. දැන් ලෝකේ වටා යන්න නෙවෙයි මේ හදන්නේ, මේ භවයේ වටා. දැන් මේ කතා කරන අපට වඩා ගාමම් බිමං මොනවාද චීවර පින්ඩ පාත සේනාසන ගිලානපති පහසුවෙන්ම ලැබෙන අතිශයින්ම සුවදායි ජීවිත ගත කරන ඇත්තු ඉන්න. එනිසා ඒ තත්ත්වේ නෙමෙයි කියන්නේ, ඒ තත්ත්වයට යන්න නෙවෙයි කියන්නේ අග්ගෝ විපාකෝ කියලා කියන්නේ. අර රූප වින්දන මතක සිටිවිලි සහ විඥානත්වයේ කියන එක මම නෙවෙයි ප්‍රභාස්වර සිට වෙතට මා වඩා කිත් වෙනවා. මේ කබල් නියපොත්ත ඔය පැහිච්ච කොණ්ඩයේ නාමන්ත වෙලා තියෙන හැම කැඩිල්ල යන නියපොතු එක එක කෑම වර්ග ගලාගෙන යන බඩ ටික ඒවා නෙවෙයි දැන් මෙතන අගේ ඉවර. ඒවට ආයුබෝවන් කියමි. මෙවැනි ඉමේජ් එකට ආයුබෝවන් කියලා. ඒක නෙවෙයි අර ප්‍රභාස්වරත්වයේදී නිරෝධයේ වෙතට එන එක. ඒකේ ඉහළම විපාකේ ලැබෙන ඇතොට අර සග්ග පුඤ්ඤ විපාකයන් වෙනම තියෙනවා. ඒව නැහැ කියනවා නෙවෙයි. ඒ සම්බන්ධතාවයේ තියෙන්න ඕන දැනට මනුෂ්‍යයන් නිසා අපි මනුෂ්‍යයන් හැටියට සංඥා පාවිච්චි කරන නිසා. නමුත් ඊට හා සම්බන්ධයට පුළුවන් යෝ ධම්මම් පස්සති සෝමම් පස්සති යෝ පටිසම්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. ඒතෝර තේරුම් ගන්නට ඕනේ මොකද්ද කියලා අපි තේරෙනවා. අපි ඔයගෙන ගත්ත නිසා මේ කෙටියෙන් කියා ඊළඟේ දැන් තුනක් කියලා කියවනේ අග්ග ප්‍රසාද තුනක් තියෙනවා. ඉහළම ප්‍රසාද වීම ප්‍රසන්න වෙනවා නම් මෙන්න මේ ඉහළම தত্ত্বය ගැන පැහැදෙන්න හිත ඒකට පූජා කරන්න, ජීවිතයකට පූජා කරන්න. ඔ කියන්නේ බුද්ධන් ජීවිත පරියන්තං කියලා. ඒ කියන්නේ ජීවිතය කෙලවර කියන මැරෙනවා කියන එක මනේ විතරක් මෙහා ඇතුවට මගේ ජීවිත මං සම්පූර්ණයෙන් මම සරෙන්ද කියන එකත් හොඳ වචනයක් නෙවෙයි. ඒතර දෙකක් බාටපත් ආත්ම නිවේදනයක් කරනවා. තමන් සැබෑ කවුද කියන එක හෙළිදරව් කරගෙන. දෙවෙනි එකේ තුත යාවතත් භික්ඛවේ ධම්මා සංකතාව අසංකතාව පටිච්ච සමුප්පන්න වූ පටිසම්පන්න නොවු සත්‍යයන් තියෙන ධම්ම කියලා. ඒතොට විරාගෝ තේසං අග්ගමක්ඛාති. විරාගත්වේ ඒ කියන්නේ desirelessness. මම මේක කරන්නේ අහවල් කෙනා බවට පත්වෙන්න නෙවෙයි. මේ සතියේ ධර්මදේශනා කීපයක් ගේ වටහුම් කන්දෙන්ට යාලි. අර පුංචි හාමුදුරුවෝගේ සත්‍ය කතා කළා. ඒත් බොහොම හොඳට ඒවා විස්තර කරනවා. මේ කතා කරන්නට ඒ වචන නැහැ. එතකොට විරාගත්වේ තම ඉහළම தત્ත්වය. එතකොට මතකද ওই දේශිකේ කැමතිසෙම් කියන වඩා හොඳ අතහරින්ට වඩා හොඳ වෙනුවෙන් වඩා හොඳවල නාමයෙන් දැන් කරන හොඳත් අතහරින්ට. ඒ කියන්නේ අර කයින් කරනවා කියන එකම නෙවෙයි. ඒක අගේ කරන්න එපා, ඊට වඩා අගේ කරන්න. මෙන්න ඉහළම අග්ගයට අගයක් දෙන්න. ඒ කියන්නේ විරාගයට. ඒකයි බුදුහාම කියන්නේ. විරාගෝ තේසං අග්ගමක්ඛායති. ඒකට වචන හුඟක් කියන අර අරහන් සම්මා සම්බුද්ධෝ කියලා කියවා වගේම ඒ විරාග ධර්මයට එනකොට, ඒ කියන්නේ ඉහළම එකට ගියා මගේ බලාපොරොත්තුව අහවලාවෙන්ට නෙවෙයි. හොඳ කෙනෙක් වෙන්නත් නෙවෙයි. ඒ ඒක වෙනම කතාවක්. ඒ ඒ එහෙම නෙවෙයි කියනවා නෙවෙයි. ඔක්කොම සිටිවිලි අයින් කළා දාලා. පස්සේ පාවිච්චි කර ගන්න ටූල් බොක්ස් එක වගේ. යදිදං මද නිම්මදනු. දැන් ඔන්න එතන හොඳ දෙයක් තියෙනවා. ඒ අග්ගයට අග්ග ප්‍රසාදයේ උනහම ඉහළ තැන ඉහළම තැනගෙන මගේ ආදරය පූජා උනහම මගේ සිත පූජා උනහම තථාගත ධර්මය ගැන ඒකට විරාගය ගැන ඒ තමයි ඉහළම එක. ඒකට ඒ කියන්නේ කියන එක තමයි ඊළඟට යදිදන් කියන්නේ. මදනිම් මදනෝ මේ හිතාගෙන ඉන්නවානේ මම අති අදම්ම ජීවනකට හොඳට වචනේ අප්පා කියන මමත් එක්තරා කෙනෙක් කියලා හිතන් ඉන්නවනේ. ඒක නැති වෙලා යන මද නිම්මදනු පිපාස විනයෝ. දැන් මේ තාම ඉවරයක් නැහෙනි බීල. දැන් මේ කොච්චරනම් අපි යෝගට් කන්දද, කොච්චර මුරුකු කන්දද, කොච්චර chicken legs කන්දද, කොච්චර පරිප්පු කන්දද, කොච්චර බොන්චි කන්දද, කොච්චර කැරට් මිස් දාලා උයලා කන්දද, කොච්චර ආලබෙදුම් කන්දද, කොච්චර සම්බෝල උම්මලකට දාලා කන්දද, කොච්චර ආප කන්දද, කොච්චර සිරිබත් කන්දද. නමුත් තාමත් ශාරීරික දුමන බව හැබැයි නමුත් මනසට ඕන නීත වඩා ඒ කෑම ගැන විතරයි මං කියන්නේ. පිපාසේ තාම තියෙනවනේ. එක්කෙන් මම හිතනවා මේක වුණොත් මම හරියයි. අර විරාගයේ නෙවෙයි තාම මට තියෙන්නේ. මාත තාම තියෙන්නේ මම මගේ පදිය වැඩි වුණොත් මට හරියයි. මගේ දරුවා ඉහළින් පස් වුණොත් මට හරියයි. යාට ලොකු රැකියාවක් ලැබුණොත් මට හරියයි. ටැක්ස් ක්‍රෙඩිට් වැඩි වුණොත් හරියයි. මට ක්ලයන්ට්ස් හුඟක් ආවොත් හරියයි. මගේ පොසිෂන් එක ඉස්තර වුණොත් හරියයි. මම අහවල් එක්කෙනත් එක්ක වැඩි සම්බන්ධ වුණොත් මට හරියයි. අර දේශනාව ඇහුවොත් මට හරියයි කියකිය මට තාම තියෙන එක එක පිපාසය. ඒ පිපාසය අයින් ආලේ සමුග්ඝාතු බැඳීම කියන එක සම්පූර්ණයෙන් මම ඒක දැනට කියන්න ආලේ කියන එකට බැඳීම කියලා විතර ලේසි වෙන්න ඒක විගහ ආයින් වෙන්නේ. වට්ට උපච්ඡේදෝ කාම වට්ට කිලේශ වට්ට විපාක වට්ට කියන අපි වශයෙන් වගෙන කතා කරමු. ඒකට ওই ධර්ම ධර්ණ ඇතු ගොඩක් ඉන්නවා. ඒ වගේන වැඩිපුර කතා කරන්න. මාර්ග ගැන හුඟක් කතා කරන්න පුළුවන්. තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියන මේ විරාග తත්වය තමයි ඉහෙළම. මේ විරාගයේ ධර්මේ පසන්නා තියග්ගේ පසන්න. ඒ විරාගත්වය ගැන කාගේ හරි බැඳීමක් බැඳීම කියන වචනේ හොඳ නැහැ. ප්‍රසන්න භාවයක් සද්ධාාවක් පැහැදීමක් ඇති වුණොත් එයා ඉහළම තැන තමයි. ඒ ඉහළම පැහැදීම අග්ගේතේ පසන්න අග්ගේ කෝපන පසන්න නම් අග්ගෝ විපාකෝ හොති. ප්‍රතිඵලයක් ඉහළමයි. ඉහළම ප්‍රතිඵල ලැබෙන්නේ අර විරාගය කියන එකට ප්‍රසාදයටපත් අර දැන් ඒකෙන් අපි දාන කතා සීල කතා සග්ග කතා කාම ආදීන අයින් කරනව නෙවෙයි. ඒවා එහෙමම තියෙනවා. නමුත් රූපේ කියන එක ටික ටික ඉරේස් කරලා ඒක මකලා දාලා දී කරලා දාලා ඒකේ පාට හොදලා වේදනා වින්දන කියන ඒවා ගැන තියෙන ඇල්ම ඉවස සදාතනිකව තියෙනවා කියන ඒක අයින් කරලා මතක කියන ඒවා අපි රවටන හැටි මතක් කරගෙන සංඛාර සිතිවිලි වර්ග මතයි ති නැති හැටි මතක් කරගෙන විඥානත්වේ මායාවක් මැජික් එකක් විතරයි කියලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ ප්‍රසාද භාවයේ එකට ඇති කරගෙන විරාගය යන. ඒකට ඉහළම ප්‍රතිඵල ලැබෙන්නේ එතකොට. ඒක තමයි අග්නි විපාකය. ඊට පස්සේ තුන්වෙනි එක. ඒතර අපි සාකච්ඡා කළ යුතුයි මද ආලේ සබ්බුග ඒවනම් දන්න වස්තුපච්ඡේද ඒව බොහොම හොඳ වචන. ඒකවත් පස්සේ මතක් කරගන්න හොඳේ. යාවතා බික්කවේ සංඝාවා ගණාව. ඒක දැන් කොමියුනිටි එකක් තියෙනවා. මොනවාරි උතුම් පුජ්‍යල රැසක් ඉන්නවා නම් තථාගත ශ්‍රාවක සංඝෝ ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත් පිරිස ඒ අතරින් අග්ගයි අවබෝධ කරගත් පිරිස පුරුෂ යුගානි චත්තාරි පුරුෂ යුගානි පුරුෂ යුගේ එතකොට අටක් හතරක් තියෙනවා අටක් පුජ්‍යලයන් වශයෙන් තුර්මතික දැන සෝවාන් මාර්ගස්ත කෙනෙක් ඉන්නවා. ඒක ක්ෂණයකින් මාර්ගයට අනුතුරුම ක්ෂණයකින් ඵල එනවා කියන අදහසට આવුත් ඒ සෝවාන් මාර්ගස්ත, සකදාගාමි මාර්ගස්ත, අනාගාමි මාර්ගස්ත, අරහත් මාර්ගස්ත කියන තත්ත්වයකට හමු වෙන්නේ. ඒතකොට එහෙම කට්ටියක් ලෝකේ නැහැ. ඒ වගේන හිතලා තියෙන තෝන් දැන් අත. ඒතකොට අටක් තියෙනවා ඒතකොට. මාර්ගයට එන ඇතු සීල සූත්‍රය අපි කියවුවා. ඉවගෙන ගා ඒ පුජ්‍යල පිරිස ඒ කියන්නේ සෝවාන් මාර්ගය සහ එමගට පිළිපන් සකදාගාමි මාර්ගයට පිළිපන් නාගාමි මාර්ගයට පිළිපන් අරහත් මාර්ගයට පිළිපන් ඔයලා බලන් ඉන්න ලෝකේ තලොස්සක් ඉන්න තාම ඉන්න හැම වෙලා තියෙන්න ඕන මේ වෙනු නමින්වත් හැම වෙලා තියෙන්න ඒ ශාวก සංඝයා ආහුනෙයයි පාහුනෙයයි දක්ෂිනෙයයි අංජලි කරණියයි ආයිබෝ උද්දට බැටි සිටින් පප්පුට අද් දෙකේ එකතු කරලා තමන් මංකේත් ආත්ම නිවේදනය කරන්න පුළුවන් උත්මයෝ ඉන්නවා ලෝකේ තාම. තාම ඉන්නවා කොහේ හරි ඉන්නවා හොයලා බලන්න. යේතේ බික්කවේ සංඝේ පසන්න. ඒ බික්කවේ සංඝේ පසන්න. ඒ තම පිරිස ගැන තමන්ගේ පැහැදීම ඇති කරගත්තා. උත්තම පිරිස කියනකොට දැන් කොමියුනිටි එකක් ගන්න දෙප ඔබට පේන. පත්තරෙන් රූප වාහිනියෙන් DVD එකෙන් CD එකෙන් දැක්ක කියලා ඇත්තු කියලා ගන්න දෙප. නෑ නෑ නෑ නෑ. ඉංග ඒ එකෙන් ඔබට මනසේ ආ යුතුයි දැනට. ඒ සංඝ ගැන ඒ කොමියුනිටි එක ගැන ඒ ශ්‍රාවක බුද්ධ ශ්‍රාවක ශාවිකා හෝ හතරම එන්න පුළුවන් සත්‍ය අවබෝධය කරගන්න. එහෙම අය ගැන පැහැදුනෝ ඒක ඉහළම පැහැදීමක් ඉහළම ආදරය කිරීමක් අග්ගේකෝ පසන්නානං අග්ගෝ විපාකෝ ප්‍රතිඵලයක් අතිශයෙන් මිහලයි. ඉමේකෝ භික්කවේ තයෝ අග්ගප්පසාද භික්ෂුරණී සත්‍ය ගවේෂකින් මෙන්න මේ පැහැදෙනවා නම් ඉහළම පැහැදීම ඇති කරගන්න ඔය තුන් තැන. ඒතමත්තම් භගවා උච්චි අපි භාග්‍යතුන් වහන්සේ ඔන්න කතන්දරේ ඔය කතාව කිව්වා. ඒක තමයි ඉති උත්තක පාලේ අවසාන සඳහන් වෙන්නේ. අනිත් ඔය අපිට හුරු පුරුදු සූත්‍ර අත් භගවතෝ භාෂිතං අබිනන්දු දුම් කියලා කියන භාග්‍යතුන් වහන්සේගේ කතාවට බොහොම සතුටු වුණා. නැත්නම් අරහත් වෙන එහෙම යන්තියෝ කියන මේක එහෙම නැහැ ඉතිගුත්තක පහලයි. පැරණි සූත්‍ර බොහෝ තියෙනවා තැන්ටි. කවුරුරේ මං ඒ අහලා තිබුණා. මම මෙයා මෙහෙම බුදුහාම කිව්වා කියලා මාත් අහලා තියෙනවා කියලා කියපේවා ඒ උත්තම ගණේ භික්ෂුන් වහන්සේලා කල. මං කිය ඒ තමයි අපි දැන් ඉගෙන ගන්න අග්ගප්පසාද සූත්‍රයේ ඊට පස්සේ ගාථා තියෙන ওই ටිකමයි ඒ ටිකම එකතු කරලා පසු කාලීනව ඒකට අද්දන ගාථාවක් තියෙනවා. මේ අයම්පි අත්වුත්තෝ භගවතා ඉතිමේ සුතං මේ අර්ථයත් මේ කතාවත් තථාගතයන් වහන්සේ විසින් කියලා දුන්න ඉද්දි මේ සුතං මෙන්න මේ විදිහට මම ඒක ඇහුවා. ඒ අවසානයේ ධර්ම සාකච්ඡා අවුරුදු දෙක තුල කරන්න ජයන්ත මහත්මයා හිමි ඉන්නවනම් ඒ ගැන වැඩි අවධානය යොමු කරලා ඒ අන්තය යොමු කරගෙන ඒ නමක් කියතුමා ඉතින් වෙන යොමු වෙන නිසා අන්තවත් ඉන්නවා මේ දහම් දෙන මේ කල්යාණ මිත්‍රෝ වචනම නෙවෙයි අර තමන්ගේ ගාවගත් කෑලි අයින් වෙලා ගිහිල්ලා එන සැබෑ සත්ත්වභාවයෙන් එන අවංකව තමන් මුහුණ දෙන ප්‍රශ්නය ගැන කතා කරන්න ඉච්චුතුට. ඔයත් දහම් දන්න අපිත් බණ අහන්නට කැමති. මම හැමදාම කියනවා වගේ මම ගුරුවරයෙකු නෙවෙයි කල්යාණ මිත්‍රෙක්. අපි එකම වන්දනා ගන්නක් යන එකම වන්දනා නාදයක පිරිසක්. උණුන් වෙන ගෞරවය තියෙන්න ඕන. කෘතඥතාවය අතිශයින්ම අවශ්‍යයි. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි සතේතුමානි. සුත්‍ර දේශනා ශ්‍රවණය කරනකොට වෙනවා පුදුමයි මේ ධර්මයේ බලය දවන්දන්නේ අපිට මේ කතා කරන මාතෘකාව වලට අදාළම සුත්‍ර දේශනාවන් කොහෙන් ලැබෙනවද කියලා. මොකද කල්යාණ මිත්‍රෝ දන්නවා මම මෙහෙම ඒ කියන්නේ කියලා. අපි මේ දින කිහිපයකට පෙර කතා කරා විශාල වශයෙන් කතා කරපු මාතෘකාවක් කතා කළා. ප්‍රශ්න හිතේ ඉතුරු වෙච්ච දේවල් ගොඩක් තිබුණා. ඒවට උත්තරත් සපේන සූත්‍රයක් දේශනා බවට මේ සුද්දේශනා අපිට දැන් තේරෙනවා. පසුගිය සති කරපු සාකච්ඡාවට සම්බන්ධච්ච කල්යාණ මිත්‍රින්ට ඒ බව තේරෙන්නේ නැති මේ වෙනකොටත්. ඉතින් අපි ඒ කොටසට එමු පසුව විශේෂයෙන්ම මේ අජියත් අර්ථ කොටස පුද්ගලයා කියන කොටසට වෙන දේවල් වලට අපි ඊට පෙර අනිත් මූලික මේ කොටසට නැවතීමු යමු ක්‍රමක්‍රමයෙන් සාකච්ඡාවක් කරමු. පළවෙනි අග්‍රශ්‍රේෂ්ඨ විපාකේ කියලා කිව්වේ අග්‍ර වූ බුද්ධ රත්නේ පැහැදුණුයි අග්‍රශ්‍රේෂ්ඨ වූ විපාකේ කියලා කිව්වේ. ඉතින් කල්යාණ මිත්‍රෙන් සතිතුමා කිව්වාගේ මේ අද මේ සාකච්ඡාවත් අපිට අපිට භාවනාවක්ම වෙන්නේ එහෙම නැත්නම් අපි ඉන්න තැනේ වාදකට උත්සාහ තබා අපි දැන් කරන්නා වූ කිසියම් ප්‍රතිපදාවක් කිසියම් දෙයක් නැත්නම් ඒට කිසියම් වෙනසක් ඇති කරගන්න උදව් වෙන්න අපිට තවදුරටත් සාකච්ඡා කරමු. මේ මම එන්ෂා කැමති මේ බුද්ධ රත්නේ පැහැදුවාන්ට අග්‍රශ්‍රේෂ්ඨ විපාකේ වෙනවා කියන ඒ කාරණාව සම්බන්ධයෙන් කිසි වෙලාවක් කතා කරන්න. චිත්‍රපස්වන්කෝ සරියමෙමු මම ගම් ගෞරවෙන් ආරාධනා කරන්නම් චිත්‍රා මහත්මිය ඒක කොටසට පමණක් දැන් අවධානය යොමු කරමින් අපිට පොඩ්ඩක් තවදුරටත් මේසමත් කර දෙන්න. තිරුවන් සරණයි සත්‍යජිතමයතු කල්යාණ මිත්‍ර හැම දෙනාටම සත්‍යජිතමනි සූත්‍රයට අහුන්කන් දීගෙන ඉන්නකොටම ඇත්තටම ඉතින් හැමදාමත් කියනවා වගේ මොනවද එකතු කරන්න කියලා එන අදහස අදත් හිතට ආවා. නමුත් ඔබතුමා එක අපිට විස්තර කරලා දෙනකොට මුලින්ම ගෞතම අපි අපේ ගෞතම බුදුහාමුදුරුව ගැන අපි කතා කරන්න කියන එක අපිට හොඳටම තේරෙනවා. මොකද අපි ඒ ගැන තමයි දැන් කතා කළ යුතු කියලා. එතනදී ඔබතුමා කිව්ව මේ සත්ත්ව වර්ගයා තුල ඉහළටම ගියා කියලා. එතකොට ඔබතුමා එක හොඳට පැහැදිලි කරා ඉහළට යන්න පුළුවන් ක්‍රම තියෙනවා. අපි දන්නවා අපි සාමාන්‍ය විදිහට අධ්‍යාපනයෙන් අර මේව ගැන වෙහිම රැකියාවලින් ඉහළට යනවා කියලා. නමුත් මෙතන මේ සත්ත්ව වර්ගයාතරෙන් ඉහළට ගියා කියන එක මං හිතුවා අපිට ඒක තීරුම් ගත යුතු තැනක් කියන එක. එතකොට මේ ශ්‍රද්ධාව කියන එක ඇතුළේ අපි ශ්‍රද්ධාව ගැන කතා කරනකොට වා අපිට තේරුම් ගත යුතු තේම ඔබතුමා තේරුම් කරා. මේ තේරුම් ගන්න ඕනේ මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධින් කියන එක. මේ ඉහළටම ගියා කියන එක මේ බුද්ධත්වය එනතන අපි තේරුම් ගත යුත්තේ කියන එක තමයි හිතට ආවේ. ඒකම ඒ බුද්ධත්වය ගැන හිත යොමු වෙනවත් එක්කම අපි එහෙම කියන හොඳ නෑ. මේ හිතට ආපු අදහස් තමයි කල්‍යාණ මිත්‍රතාවයෙන් ඉදිරිපත් කරන්න කියලා හිතුනේ. මොකද හුඟක් වෙලාවට අපි තථාගතයන් වහන්සේගේ බෝධිය ගැන අපි කියවලා තේරුම් ගන්නවා. තේරුම් අරගත්ත තරමටම අපි තේරුම් ගන්න අපි ඒවා ගැන විවේචනයන්නේ ඉවගේ ප්‍රශ්න කරන්න, තර්ක කරන්න, මේක කොහොමද අරක කොහොමද ආදී වශයෙන් හිතට ආවට ඇත්තටම මොකක්ද කියන එක අපිට තේරලා තියෙනවද? උන්වහන්සේගේ උන්වහන්සේ අවබෝධ කළදී අපිට තේරලා තියෙනවද? මේ තත්ත්වය යම්කිසි සාමාන්‍ය කෙනෙකුට ඉබේ ඇති වෙන්න පුළුවන් දෙයක්ද? ඒ ආදී වශයෙන් ඒ සියල්ල තේරුම් ගන්න නම් උන්වහන්සේගේ ඒ දේශනාක ධර්මස්කන්ධය ඔබතුමා ඊළඟට පැහැදිලි කරපු එකෙන් අපි තේරුම් ගත යුතුමයි කියලා තමයි හිතට ආවේ. මොකද තථාගතයන් වහන්සේ ගැන කොයිතරම් කිව්වත් අපිට ඒ කියලා නිම කරන්න බෑ. ඒ ශ්‍රද්ධාව උන්වහන්සේගේ දේශනාක ධර්මය අවබෝධයෙන්ම ඇති වෙන දෙයක් කියන එක තමයි තේරුම් අරගෙන තියෙන සත්‍යජිත් මහත්මයාගේ අඩුපාඩුවක් තියෙනවා නම් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිංචි තමයි. ඇත්තටම අපි කවුරුත් බුදුරජාණන් වහන්සේ සියලුම සත්‍යයෙන් අපි සම්මුතියේ සත්‍ය සත්‍යයෙන් කරලා කරනවා නම් ඉහෙළම කියලා අපි හිතේ කිසියම් තැනක තියෙනවා තමයි. නමුත් මේ මානවයේ ඉන්න උත්සාහ කරන අපිට මේ කියන්නව මට්ටමට සමානව මගේ ප්‍රශ්නේ වැරදිනා මේ කියන්නව මට්ටමට මේ පැහැදීම තියෙනවාද ඒක බිඳින අවස්ථාව තියෙනවාද? මොකද එහෙම අපි කියන පොඩ්ඩක් කතා කරමු දෙකක් දැන් කිසියම් අද්දකින් සමගාමීව මුස්කරගෙන එහෙම ඒ අපි එහෙම දැනගත්තා වුණාට ඒක ඒ විදිහටම වැදින් නැති අවස්ථාවල් එහෙම තියෙනවාද? කොහොමද එහෙම වෙන්නේ? ඒ සමානව මේ ප්‍රායෝගික පැත්තකට යොමු වෙන්නේ මම මේ අහන්නේ. මම කැමති වෙනත් කල්‍යාණ මිත්‍රකුඩියම වෙන්න අපිට අවුරුදු දාන්නේ දැක්කත් මම හිතන්නේ කතා බහේදී අඬනගල කොතනද කියයි කියලා බුද්ධරත්නයේ ඉහළින් ගිස් මේ සත්‍යයක් තියෙනවා කියලා. ඉතින් එහෙම වුණාට ඇත්තටම ඒ පැහැදීම හිතේ ඇති විදි වඩා විකටිත කරන්නේ නෝන්නේ ඇයි කියන එක යම් අවස්ථාවල පොඩ්ඩක් සාකච්ඡාවට ගත්තොත් මම ගෞරවයෙන් වසන්ත මහත්තයටම වෙන්න අද ජයන්ත මහත්තයට කතා කරන්න ටිකක් අපහසු බවක් කියලා තියෙනවා. ගතිතුමනි ඒ මම ඒ නිසායි මම නැහැ දලත් මස් නම් මම පස්සේ එකතු වෙන්නම්. ඇත්තටම මම එකතු වෙන්නම්. හොඳයි. හොඳයි. වසන්ත මහත්මයා තුමේ නම් වෙනකොට. හොඳයි. තේරුවන් සරණයි සිරිදනාතුම මම ටිකක් අහු වෙලා මං හිතන්නේ මාත් එක්ක බුද්ධයන් හම්බුනේ මට අදින් කඩ වගේ ඇහුනේ සත්‍යතුමාගේ දේශනාව. කොහොම නමුත් මේ බුදුජාන වහන්සේගේ සම්බුද්ධත්වය බුද්ධානුස්සතිය කියලා අපි වඩන්නේ අපි හැමෝටම. ඉතින් අපිට ඒක අපි එක එක්කෙනා අපි ඉගෙන ගන්න තියෙන ආකාරයට අපි ඒක කරනවා. නමුත් ඉතින් උන්වහන්සේගේ මේ බෝධිය තථාගතස්ස බෝධිය කියන එකෙන් තමයි ශ්‍රද්ධාව කියන එක ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් කියලා මේ අපිට සතර සතිපට්ඨාන ඉන්න සතිස්පාදී බෝධිපාක්ෂික ධර්මවල කියලා තියෙනවා. ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් කරගන්නේ කොහොමද? ඒක දැන් ශ්‍රද්ධාව කියන්නේ දැන් අපිට දැන් අපි බුද්ධ ධර්මයේ හැටියට අපි කියන්නේ බුදුජාණන් වහන්සේට වන්දනාමාන කරලා එතකොට උන්වහන්සේගේ ගුණ බුදු ගුණ වයලා දෙක ඔය විදිහට වෙන ශ්‍රද්ධාවද වැඳුම් පිළිමුද වාද වලින්ද එහෙම කියලා එක්කින් එක්කිනා අපි වෙන වෙන සාකච්ඡාවල කරනකොට දේශකයන් වහන්සේලාගේ දේශන අහනකොට විවිධයට අපිට දැනගන්න ලැබෙනවා. හැබැයි කොහොමද මේක මනින්ද නිම්ම මොකද්ද මිනුම් තණ්ඩ මොකද්ද කොහොමද වෙන්නේ? ඉතින් මුලින් මේ දේශනාවල සාකච්ඡාවලින් අත්දැකීම් ගන්න ලැබුණ අපට ඉතින් අපිට මේ තමන්ගේ ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය වැඩෙන්න නම් අපි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් ලැබපු මේ පටිච්ච සමුප්පාද ධර්මය කෙරෙහි තියෙන ඥාන දැනුම කියන කොපමණද කියන එක අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපි පද පෙළක් හැටියට ඒක කියවගෙන යන්න පුළුවන්. කාරණා 12ක් තියෙනවා, වට 3යි. ඔයගේ අපිට ඉතින් ඒක විශ්ලේෂණය කරන්න පුළුවන්. නමුත් කොහොමද මේ පරිසම්පාදියත් ඒකේ ඇත්ත දුක ඒකෙන් හට ගැනීමත් ඒ දුක හට ගැනීමත් ඒක නිරෝධයක් කියන ඒ දර්ශනීය දැක අපි අපේරුන් අරගෙන ඒ තුළින් ඇතිවෙන ප්‍රඥාවක් ඇති කරගෙන ඒක දැකගත්තොත් බුදුන් වහන්සේ කියලා තියෙන මේ පණිවිඩය මොකද්ද කියන එක ඒ දැනගන්න පුළුවන්. ඒ තුළින් අපිට මේ ඇති කරගන්න පුළුවන් සා ශ්‍රද්ධාව කියලා මට හිතෙන්නේ. මොකද බුදුන් වහන්සේගේ අපිට කියෝ දැන් ඇසින් රූප දැකලා කනින් ශබ්ද අහලා ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය කියන්නේ ආයතන හයම පරිහරණය කරලා අපි ලබා ගන්න ඒ විද්‍යාන් මහසීගේ දේශනා වලින් අපිට පැහැදිලි වෙන්නේ. එතකොට ඒ වගේ තුලින් ඒක තුලින් ඒ රාග දේශ මොහ කියන්නේ ඇලීම් ගැටීම් නැතිව මේ වෙන්නේ කොහොමද කියන එක තමයි දර්ශනයක් තුලින් දැනගත්තොත් ඒ කිනාට ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක වැඩෙනවා. නමුත් එහෙම නැතුව වුණොත් කරන ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ අත්‍යවම කියනවා නම් ඒක අර අමූලික ශ්‍රද්ධාව හැටියට තමයි කියන්නේ. ඉතින් දැනටත් අපි ගිහිනවා මේ පෙරවස් සර්ණේ සිද්ධාර්ථම. නැහැ, පෙරවස් සර්ණේ වසන්ත වාර්ණිය මම ගෞරවයෙන් සත්‍යතුමාරි වෙනනම් එහෙම. ඔව්, ඔබතුමා ශ්‍රද්ධාව ගැන කියපු නිසා මම මේ සම්බන්ධ ප්‍රශ්නයක් ගොනු කරගෙන මේක තෙන්නම්. ඒ කියන්නේ දැන් කවර පුද්ගලෙක්ද ශ්‍රද්ධා විමුක්ත වෙන්නේ කියන කාරණාව මේ පුද්ගලපඤ්ඤාති හිම සඳහන් වෙන්නේ අර මේ ලෝකයේ කිසියම් පුද්ගලෙක් දුක ඇතිසතියෙන් දනේ නම් දුක ඇතිවීමේ හේතු ඇතිසතියෙන් දනේ නම් දුක නැතිවීම ඇතිසතියෙන් දනේ ඇතිසතියෙන් දනේ මේ දුක් නැති කිරීමේ පිළිවෙත ඇතිසතියෙන් දනේ. සතගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්මයෝද මොහු විසින් නුවණින් මොනවට දක්නා ලද්දා වූ අසල අහුවෙත් නුවණට නුවණින් දැක මොහුගේ ඇතැම් ආශ්‍රවශය වූවා උද්ද වෙත් මේ පුද්ගල ශ්‍රද්ධාව විමුක්තයි කියලා කියනවා කියලා. ඉතින් ඒ විදිහට ශ්‍රද්ධාව වඩන පුද්ගලයා ඒ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති වෙනවා කියන අර්ථයෙන් මම හිතන්නේ වසන්ත මහත්මයා අපිට කාරණා ඉස්මතු කරලා දුන්නා. මම ශ්‍රද්ධිතවඩ වෙන සත්‍යතුමානි මේ ඒ පොතේ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ කවුද කියන එක මේ සඳහන් වෙන්නේ පුද්ගල ප්‍රඥප්ති මේ ලෝකයේ පුද්ගලයේ පෙර නොයසු විරු ධර්මයන්ගේ සත්‍යයන් තෙමේ අවබෝධ කොටගෙන යලිහි සර්වඥ බවට පැමිණේ කියලා මම ඒ වචන ඉස්මතු කරලා කියනවා කා ගන්න. යලිහි සර්වඥ බවට පැමිණේ. ඊගොඩ දස බල ඥානෙහිද වසී භාවයට පැමිණේ කියලා. මම පාලියෙන් කියන්නේ මම යන්නේ සත්‍යඥානි වල වචන නම් පේනවා එතන. නමුත් උතුමා දන්නවා කියන කොටස. ඉතින් ඒ පුද්ගලයා සම්මා සම්බුද්ධය කියනවා. එතකොට කවරෙක් පච්චේක සම්බුද්ධ කියනවනම් පෙර නොයසුසු ධර්මයන් දැනගන්නවා. එසේ නමුත් සර්වඥ භාවයට නොපැමිණේ දසබල ඥානයේද වසීභාවයට නොපැමිණේ කියලා මේ පුද්ගල පච්චේක සම්බුද්ධ කියලා. සත්‍යතුමානේ මේ ආකාරයේ වෙනස්කම් දැන ගැනීම මම හිතන අපිට උපකාර වෙයි කියලා. මම ඉතාම ගෞරවයෙන් සත්‍යතුමාට වෙන්නම් තථාගතයන් වහන්සේ කෙරෙහි අපි ඉතාම ගෞරවයෙන් තථාගතයන් වහන්සේ වූ අග්‍ර වූ බුද්ධ රත්නයේ කෙරෙහි පැහැදීම ඒ අවශ්‍ය මට්ටමට වැඩි කරගන්න අපිට උපකාර වෙන්න තව කාරණා ඉස්මතු කරගන්න මොහොතක් තුරන්. හොඳයි, බුදු සරණයි. දැන් යාලි කන්න කැමිති කරුණු හොයාගෙන යනවාට වඩා දැන් අපි තෙසැත්තේ ඥාන, දස බල ඥාන ඒවා අපි අහලා ඉගෙනගෙන තියෙනවා. ඒවා ඒක අපිට හිතා ගන්නවත් බෑ තථාගතයන් වහන්සේ ගැන. සාරිපුත්ත හාමුදුරුවෝ ඩෙෆිනිෂන් එකක් දීලා මෙහෙමයි, මම මෙහෙම කෙනෙක් නම් ආය ලෝකෙ පහ අතීතේ හිටියෙත් අනාගතේ ඉන්නෙත් නැ දැනුත් නැ කියලා කියනකොට බුදුහාමුදුරුවෝ හෙවාට ඒක කියන්න දෙන සුදුසුකම් මොකක්ද? මොනවද දැනගෙනද කියන්නේ කියලා. එතකොට බුදුහාමුදුරුවන්ගේ අපි කියමු ගුණ පැසිෆික් සාගරය වගේ නම් ගිහිල්ලා බලන්න පැසිෆික් සාගරය කොච්චර ලොකුද කියලා. ගිය වෙලාවක බලන්න. ගන්න නූල් පොටකට වතුර ඩිංගා. අන්න එච්චර තමයි අපි දන්නේ. ඔස්ට්‍රේලියා පැත්තේ තියෙන ෆැසිලිටි සාදින්න තොරියෝ ගිල්ල බඩ බලන්න. ඒක පැටින්ගෙන් තියෙනවා තමයි නමුත ඒ ගිහිල්ල බලන්න. ඒත් ගිහිල්ලම බලන්න. එතකොට අචින්තයේ දිගක් කිවි බුදුහාමුදුරුවෝ කෙනෙක් කන අචින්තය අපිට හි. ඒ කියන්නේ ඒ නිසා තමයි හුඟක් අසිරිමත් පුද්ගලෙක් කියන්නේ. තමන් තමහට කියන්න බැරුනහම තමන් ඒක දාගන්න පල්ලෙහාට ටිකක්. නා බුදුහාමුදුරුත් මිනිසෙක් මෙහෙමයි කියලා. නමුත් ඒ කොච්චර අවබෝධයක් කරගත්තද හුදෙකලාව කිවිදෙන් සම්්‍යක් සම්බුද්ධ කියන්නේ අනිත්‍ය කිව්වේ නෑ මෙහෙම යන්න කියලා කමටහන් දුන්නේ නෑ කවුරු. මෙච්චර ඇහිලා තාම මේ කතා කරන ඇත්තු කාම රාගවලට දේශි ව්‍යාපාද ඉසියා මද වලට අහු වෙන හැටි පේනවාන්නේ තාම මේ මනස් මේ මනස මේ මනෝ තේරුම් ගන්න මනෝ තම හුඟක් වෙලාවට අපිට දෙන්නේ එක එක මායාවල්. ඒ නිසා ඒ සිද්ධාර්ථයන් කිය ඒ නමස්නේ දුන්නේ අපි දැන් ඒක ඔළුවට මතක් කරගන්න මේ දෙන්නේ. තාම ඒ ගැන අවබෝධයක් නැත්තා ඒ ඒ ආ ඒ කට්ටියට කොන්වින්ස් කරන්න නෙවෙයි මේ කියන්නේ. අර පසුගිය සතියේක අර භික්ෂුන් වහන්සේ ධම්ම ජීව ඇත්තා ඒ උන්වහන්සේ කියනකොට හොඳ කතාවක් කිව්වා. ඒ වැදගත් වචන මේ භාවනා මාර්ගයේ ඇතුළට යන්න යන්න තමන් තුළට යන්න තමන්ගේ හිත කැරකෙන හැටි පැටලෙන හැටි වේදනා කැරකෙන හැටි පැටලෙන හැටි නවතින හැටි ආය මතුවෙන හැටි සංඥා එන හැටි ඒවට අහු වෙන හැටි කාම රාගෙන හැටි ද්වේෂෙන හැටි ඔබ බලාගෙන ඉන්නකොට ඒ වගේ අනිත්‍ය තත්ත්වයන් තේරෙනකොට ඒ වගේ Nirodha තේරෙනකොට උන්වහන්සේ හොඳ වචනයක් කිව්වා. බාහිර පිළිරුනේ බාහිර අරමුණු නිසා වැලට ඇතිවෙන පැහැදීමකින් ශ්‍රද්ධාව කියන එක ඒර බාහිරත්වයක් එක ඒත පාචන වෙන්නේ විද්‍යා වචන හුඟක් පාචනයි මොකද යාගේ මානසික ප්‍රතිරෝමල තින්සා ඒක හැරෙනවා තමන් තුලට මේ ධර්මයේ දකින්න පටන් ගන්නවා. ඒ ධර්මයේ දැක්කම ඇති වෙන ලොකු කෘතඥතාවයක් ඒ සිද්ධාර්ථ ගෞතමයන් ගැන විශාල දුකක් කරදරයක් ඉඳ ඇත්තගෙන එන්නේ එතනයි පටන් ගන්න මොකද තෝ තමන් තේරිලා ඒකර ඒ සතහගිතන් එතනයි නොසෙල් වෙන ශ්‍රද්ධාව කි. දැන් ඔය ඉන්නේ බෞද්ධ ගෲප් එක නිසා ඉතින් කවුරුත් නැහැ ඕකට විරුද්ධව කතා කරන කෙනෙක් හරි නැත්තම් මහා අශ්‍රීමත් ගුණපිරි උත්තමේ කමුනොත් එහෙම මේ ලෝකේ ඇවිදලා ගිය ඇත්තෝ හිටියා. අසිරිමත් අසිරිමත් කෙනෙක් හමු වුණොත් එහෙම හොඳට බලන්න ඔය කට්ටියගේ ශ්‍රද්ධාතරාදී ඉහෙලට යනවද පහළට යනවද කියලා. එතනයි දැනගන්නට ඕන. එතනයි දැනගන්නට ඕන. ඒ නිසා තමයි අර ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාවක් වෙනවා කියලා කියන්නේ. අචල කියන්නේ අර තේරගත පාළියේ තියෙන්නේ අනිච්චාහි චලා ශ්‍රද්ධා. අර මුගලන් හඳුත් කියේ මට ඕන එකක් මම මැරෙන්නේ නැති බව විශ්වාසයි බුදුමල පිළිම පන්න තිය විශ්වාසයි. අපි ඔහුගේ ශ්‍රද්ධාව ලැබන සත්‍ය වෙනකන් තියනවාද කියන මන් දන්නේ නැහැ කියලා. ඒ වගේ අනිච්චයි චලා ශ්‍රද්ධා. මේ චල ශ්‍රද්ධාව අනිච්චයි. හැබැයි ශ්‍රද්ධාව තියෙනවා නම් හැමතිස්සෙම බුද්ධානුස්සතිය නොවෙන්න පුළුවන්. නමුත් අර ගැඹුරු කෘතඥතාවයේ තියෙන මේක නිදැක්කේ මට මේක තේරෙන්නේ මේ බුදුහාමර කියලා දුන්න නිසා. අනිච්චයි කලාසද්දා ඒවන් දිත්තයි සාමය. ඒක මං විසින්ම දැක්ක මේ අනිත් එක එක්කෙනා නොපැහැදෙන තැන්. දැන් මේ ගියේ ඇත්ත බුදුහාමුදුරන්ට උදව් කළා. Attendant, personal attendant, එතකොට මම තේරෙන බසින් කියන උපස්ථායක. බුදුහාමුදුරු කිව්ව අපි මේ පාරින් යමු නේද? එතකොට නෑ බුදුහාම මේ පාර ළඟයි මේ පාරේ වඩා හොඳ පැටි තියෙනවා. බුදුහාම කිව්වා මහන්සියට මෙච්චර ඇසුරු කළා තමන්ට තේරෙන්නේ මෙච්චර කතා බහ කරනවා පාත්‍රය හොදාන්න අවස්ථාව ලැබුණා. ඒවා ලේසි කියලා හිතන්න එපා. මහා පුරුෂෙක් හමුනොත් උත්තමුත් අපිට තේරෙයි උන්වහන්සේලගේ පාදුවිල්ලක් එකතු කරන තරම් වටිනවා කියලා. මෙච්චර ළඟින් හිටියේ මේ ගිය පාත්‍රය තියලා යන්න කිය තුන් සැරයක් කිව්වා. පාත්‍රය බිම තියලා කියා යන්න. හොඳ හිතට බලන්න එතකොට. මේ පෙනි මේ අසිරිමත් දැන් අපි වචනෙන් කියන එක්කෙනා. අපිත් එහෙමද? කියලා හිතලා බලන්න. ඒ නිසා තමයි දැනට අපි ප්‍රසාදේ වර්ගයේ තියෙනවා. ප්‍රසන්න භාවයට අපිපත් වෙනවා. දැන් බුදුහාමකේ උන්වහන්සේගේ බොහෝ අය උන්වහන්සේ ඉහෙලයි කියලා කියන්නේ උන්වහන්සේගේ සීල ටික දැනගෙන. මෙහිමයි පාවිච්චි කරන්න ඉන්ද්‍ර සංවරයේ තියෙනවා. මෙන්න ප්‍රාතිමොක්ෂ සංවරයේ තියෙනවා. එක වේලාවයි වළඳන්නේ. ගස් යට ඉන්නේ, කෙළේ ඉන්නේ, ඇල්මක් නැහැ කිසි දෙයක. ඔය වගේ පොඩි පොඩි දේවල්. ඒවා පොඩි දේවල්. ඒවා අර බුදු ස්පෙසිෆික් සාගරේ වෙරළ තියෙන සිප්පිකටු ටිකක්. බුදුහාම කියන්නේ අප්‍රමේයෝ ගම්භීරී. ඊට වඩා ප්‍රමාණ කරන්න බෑ ගැඹුරු ඒ තරමට. හොඳට ඉතලා බලන්න ඕන උට ඒක. විශේෂ ප්‍රතිසම්පන්න තත්ත්වයේ තිනකොට. ඒතර සාරිපුත්ත වගේ මහා ප්‍රඥ ඇති කෙනෙක් අපි දැන් දන්න අපි හරි කැමති කියන්නේ අයින්ස්ටයින් වගේ කෙනෙක් බුදුහන් ආදරය කරා කිව්වම ඔන්න ඔළුවට ටිකක් එනවා. බෑද ඌ මෙහෙමයි. අරයත් මෙහෙම කිව්වා. විවේකানন্দ කිව්වා විශිෂ්‍යරයක් I'm a servant servant and servant of the Buddha. ඔවගේ කිව්වහම තමයි ඔළුවට යන්නේ. මොකද අපිට ඕනේ කාගේ හරි සර්ටිෆිකේට් එකක් ගන්න. බුද්ධාන්ත සර්ටිෆිකේට් එකක් කරන් දෙන්න. ඌ මං වඳින්නේ මං පම් පූජා කරන්නේ මං බුද්ධ පූජා තියන්නේ ඔය වගේ නෙවෙයි මේ ලොකු ඩබල් PhD සහතික ලැබපු ඇත්තත් හොඳයි කියපු හින්දා කියලා. දැන් ඒ தත්ත්වේ පහු කරගෙන එන්න ඕන. ඒව හොයනවනම් හොයලා බලන්න. ඕන තරම් තියෙනවා. දැන් ඒ පන්තියේ පහු වෙලා ඉන්න ඕන දැන්. දැන් මම බුද්ධ එක් බුදුහාරොත් එක්ක මම සම්බන්ධ වෙන්න. එතෙන්දි දැනට තියෙන්නේ මේ 20 වෙනි දැන් බුදුහාරු ඇවිත් ගිහිල්ලා 2600කට කිට් කාලයක්. තාම තියෙනවා ඒක ඇහෙනවා එහෙම මෙහෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ත විශේෂයෙන් අනාත්ත කියන එක ඇහෙනවා. පටිච්චසම්පන්න කියන වචනේ එක එක විකේෂිත තේරු දානවා තමයි. නමුත් පටිච්ච සමුප්පන්නතාවය මේ වර්තමාන මොහොත දැන් මේ කාලේ ප්‍රසන් මොමන්ට් කියන එක ගැන හැමෝම කතා කරන එක විතරයි තියෙන එක තත්ත්වේ. ඒ නිසා ඒකත් එක්ක දැකලා අර තමන්ට ඇති වෙච්ච මූලික ප්‍රසාද ගතියේ ලක්ෂණ තියාගෙන එහෙම ඒ ආදරේ ඒ ශ්‍රද්ධා බුද්ධං සරණං කියනකොට නිකම් බුද්ධං සරණං නෙවෙයි මකින් පුළුංගුවක් වගේ පිරිසිදුයි. ආයේ කොටම තිබුණා habits බුදු සම්බුද්දට විතරයි habits නැති හිත බලන්නේ. ඒ මුළු දසසහස්‍ර ලෝක ධාතුවකට සම්බන්ධ කරන්න පුළුවන් කියන්නේ ඒක එක තාත්‍රේ. ඒ නිසා උන්වහන්සේ කියලා කිව්වා ඕක නෙවෙයි වැදගත්ම දේ තමා රූපය, වින්දනය, මතකය, සංඥාව, සංඛාරය, විඥාන කියන ඒවා දුකයි. වැදගත්ම දේ දුක අවබෝධ කරගන්න. දුක අවබෝධ ඒකට බුද්ධාගම කිව්ව නිසානේ මම කරන්නේ දැන්. එතකොට කරනකොට තියෙන ඇත්ත නේනම් මේ කියුපේ කියලා වෙනදා මේ හැන්දෑවට තරම් මල් පූජාරණ එක තේරුම් ගත්තොත් ඒ වෙලාවම වත්තර ගිහිල්ලා මහත් අරගෙන ඇවිල්ලා බුදුසරගෙන බඩගාල වඳිනවා ඒ ආදරේට. බුදුහාරු බුදු පිළිම බදාගෙන ඉබින්න පුළුවන් ඒ වෙලාවට. ඒ හැබැයි ආදරය આવොත් එහෙම තරන් අසිරි මත් ඒ නිසා ඒක ගැන සූතියන සූත්‍ර කියවලා ඒ මූලික ආදරේ සෙනෙහස වැඩි කරගෙන සම්මත් කියන්න ඕන. අපිට අත ගහන්න බැරි තැන් තියෙනවා. උන්වහන්සේට පමණක් අසාධාරණ සත් අසාධාරණ ඥාන වගේ දේවල් අනිත් අයට කරන්න බැරි වගේ. ඒ තරම් ඒ මනස මනෝ කියන එක අල්ලගත්තා. සංඥා කියන එක අල්ලගත්තා. ලුකුම අසිරිමත් භව තමයි උන්වහන්සේට හොරා කිසිම සංඥාවක් ඉන්නේ නැහැ. හිතලා බලන්න මොන තරම් සත්‍යයක්ද. ඔය සත්‍ය මොග්ගල්ලානහන්ටත් තිබුණානේ. ඒක විදිහකට සාරිපුත්ත නමුත් එහෙම නෙවෙයිනේ. ඒ කියන හිතනකොට උන්වහන්සේ අපි ගැන කතා දාන්න අපි තවත් ඉගෙන ගන්න. මෙතෙන්දි අවශ්‍ය වෙන්නේ බුදු ගුණ හොය හොයනවාට වඩා අර විරාගයේ වෙතට හිමීට නැඹුරු වෙන්නට විරාගත්වයට. අනිත් ඔය බෞද්ධ බව, සිංහල බව, ස්ත්‍රී බව, පුරුෂ බව, භික්ෂු බව, නොභික්ෂු බව, සිල්වත් බව, නොසිල්වත් බව, සමාධිමත් බව, අසමාධිමත් බව, විපස්සනා, අවිපස්සනා ඒ ගොන්න පැත්තකින් කියලා. හැබැයි ඔබ කවුද? ඔබ පාවිච්චි කරන ওই නහයද ඔබ? ඒ නහයේ හිලද ඔබ? මේ ඇහේ හිලද මම? මේ කනේ තියෙන මයිල් ටිකද මම කියලා කියන්නේ? නහයි තියෙන ටිකද? ඇස් බෙමේ තියෙන ටිකද? කකුලෙ තියෙන ටිකද? නියපොත්තද? හමද? ඇටකෝටුද? වකුගඩු වම් පැත්තේ තියෙන වකුගඩුද මම? දකුණු පැත්තේ තියෙන වකුගඩුද මම? වම් පෙනහල් මම? දකුණු පෙනහල්ලේ තියෙන ඒ ගස්තද මම? අල්වියෝලෝද මම? නැත්නම් ඇපෙන්ඩිසයිටිස් ඒ උණ්ඩුක පුච්චේ කියලා සිංහලෙන් කියන්නේ ඒකද මම? අධෝ මාර්ගයේද මම? මූත්‍ර මාර්ගයේද මම? ධනිස්සද මම? හොයලා හොයලා බලන්න ලෝකේ මෙතන තියෙන්නේ පොතේ නෙවෙයි, පဋාණේ නෙවෙයි, පුද්ගල පඤ්ඤාතේ නෙවෙයි, ධම්මසංගිනී නෙවෙයි, දිගිනිකාය නෙමෙයි, මජ්ක්‍ධිමනිකාය නෙමෙයි, කුද්ධිනිකාය ධම්මපදේ නෙවෙයි. මේ ඔළු ගෙඩිය ඇතුලේ, මේ හිත ඇතුලේ, මේ හිතන જાතිතින් මේ සිංහල හිත, බෞද්ධ හිත, ස්ත්‍රී හිත, පුරුෂ හිත, භික්ෂු හිත, නොභික්ෂු හිත, ඔය ගොන් හිතේ තියෙනවා. නිරෝධයත් එතන තියෙන්නේ. ඉතින් තාම අර ධනිෂ මම කියලා හිතාගෙන, නියපොත්ත මම කියලා හිතාගෙන, ඔළුව කහනකොට ඇතිවෙන වින්දනය, සවරක යට හිටියව ඇතිවෙන වින්දනය, කාට හරි හග් එකක් දෙනකොට ඇති වින්දනය මම කියලා හිතාන ඉන්නවනම්, දිවේ සම්බොල් ටිකක් ගෑවෙනකොට, මිරිස් කරලක් ගෑවෙනකොට, පපඩමක් ගෑවෙනකොට ඇතිවෙන වින්දනය මම නම් කියලා හිතාන ඉන්නවනම් එතනින් එහාට යන්න ඒකත් නෙවෙයි උඩට මම. හිත හරහා සිතිවිලි වෙනවා. රාගේනවා, සද්ධානවා, මෙත්තානවා, අම්මා ගැන සිපත් වෙනවා, කොඩිය ගැන මතක් වෙනවා, සුසුරන්නේ මතක් වෙනවා, සිරිමා බෝධි මතක් වෙනවා, බුද්ධගය මතක් වෙනවා, රාජ්‍යර මතක් වෙනවා, ගිජ්ජි කෝටි මතක් වෙනවා, සාරිපුත්තාර මතක් වෙනවා, පොතම සංගුත්තනික මතක් වෙනවා, ඊට පස්සේ ෂේක්ස්පියර් මතක් වෙනවා, අයින්ස්ටයින් මතක් වෙනවා, කෙමිස්ට්‍රි මතක් වෙනවා, එලමන්ස් මතක් වෙනවා, ගණන් හිලා මතක් වෙනවා, කැමරාව මතක් වෙනවා, ටීවී එක මතක් වෙනවා, ප්‍රෙසිඩන්ස්ලා මතක් වෙනවා. ඔය මතක ගොඩේ ඔය ඒ අම්මතු වෙච්ච අලිපේර ගිඩි මතක් වෙච්ච එකයි, ගිජ්ජි ගුටේ මතක් වෙච්ච එකයි සංඥාවක් විතරයි. ඒනුත් ඔබ්බේ නේද සැබෑ තත්ත්වෙ තියෙන්නේ. ඒනුත් ඔබ්බේ නේද ඊටත් අදා ළඟ නේද? ඔය ඔක්කොම අලිපේර ගැටපේර කැරට් අල මනසේ සංඥාවල නේද ඇත් වෙලා ගියේ. එයාද මම නෑනේ. ඒ නිසා තවත් එන්න ළඟට. මේ දැනෙන ගැටි නේ ඒකිනුත් ඔබ්බ එතකොට. මොකද ඒකත් ඇති වෙලා නැති වෙනද. චක්කුංච පටිච්ච රූපේසි උප චක් විඥානං නම් ඒකත් නෙවෙයි. මේ නොකිසිවක් මේ ශූන්‍යතාවෙ මේ නොමනස මනසක් නැති ඇඟක් නැති తত্ত্বය. ඒ తত্ত্বයක් නෙවෙයි විරාගු ධම්ම. එතන තමයි සැබෑ මම ඉන්නේ. අනිත් ඔක්කොම කියන්න තැන් තැන්වල කොම්පාර්ට්මන්ට් දාලා. ඒක දකින්න නම් අනිත්‍යතාවය දකින්න ඕන. Nirodhe දකින්න ඕන. අයින් වීම දකින්න. Nirodhe දකින්න නම් දුක දකින්න ඕන. මොකද දුකේ ප්‍රමතාම එළිලා ඉන්නේ කියන එක තේරෙනවා. තුවාලයක් අස්සර රින්ගන් දහදාන්නේ. පිළිකාවක් අස්සර රින්ගල ඒකේ තමයි ඉඳ හදාන්නේ. ඒ ඒ ඒ ඒ ඒ தත්ත්වය දකින්න නම් ඒ නිසා අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ සල්ලතෝ ශරීරේ විතරක් නෙවෙයි මතකයේ පවා අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ සල්ලතෝ අගතෝ ආබතෝ පරතෝ පලෝකතෝ දක්වා. එතකොට තේරෙනවා මේ සිටිවිලි වින්දන මතක කොම මේ හරහා එක ඇති විවිෂහරා යන ශක්ති රසක් පමණයි. ඒක කෙතු කරගෙන ආයිඩෙන්ටිෆිකේෂන් කියලා කියන මමත්වෙන් ගන්න හින්දා මම ඒකට දුකක් ගොඩ ගහගෙන තියෙනවා. ඒක දැනගත්තාම දැන් අපි සම්බන්ධ වෙලා තියෙන නිසා බුදුහාමුදුරන්ට මතක් වෙච්ච ගමන් ඒක ගැන හිතනකොට බුදුහාමුදුර මතක් වෙන්නේ නැහැ. ඒකින් එනකොට ආයෙත් මතක් වෙන්නේ නැහැ. පත්තරේ සංගරාව සිතවිලි පොත්පත් නිවිදෙන් මතක් වෙනවා. දැන් මම ඩීප්ලි කනෙක්ටඩ් එක් මං මගේ හදවතේ ගැඹුරින්ම මම සම්බන්ධ වෙනවා අර තථාගත ත්‍ත්වයේ වෙන. එතකොට එන ග්‍රැටිටියුඩ් එක ඒ කෘතඥතාවය අප්‍රමාණ වූ කෘතඥතාවය මට ප්‍රකාශ කරන්න පුළුවන් එකම විදිය තමයි මේ කබල් ශාරීරිය දනගසල වන්දනය කියන එක ක්‍රමයට. මහන්සියට මං සතියක් පුරා පැය 38ක් 40ක් පුරා වැඩ කරලා මන්න පුළුවන් නොකරන පඩියක් ගන්නවන්නේ මොනව හරි කරලා ඒකෙන් ගන්න ඒකෙන් ගෙදන් කන දෙින් මං මලක් ගෙනල්ලා ඒ තථාගත සිද්ධාර්ථ ගෞතමයන් ඉන්න තැන සරසනවා. ලස්සන ඉටිපන්දම වටිනාම ඉටිපන්දමක් ගෙනල්ලා තැන පත්තු කරනවා. ලස්සනම මල් බඳුනක් ගෙනල්ලා බුදුහාමුදුරට පූජා කරනවා. එතකොට නෝ thank you කියලා. මොකද මේ දුක මේ විරාගය දකින්න උදව් කරේ මේ ධර්මයේ. එතකොට මේ ධර්මයේ අපිට ගෙනාවුවාට අපි තියෙන කෘතඥතාවය. ඉපොත් තිබිච්ච ලයිබ්‍රරියට අපි තියෙන කෘතඥතාවය. ඒ කෘතඥතාවය එහෙම තියෙන නම් අර අග්‍ර ප්‍රසාද වෙන්නේ අගියම් ප්‍රසාද වෙන්නේ බුද්ධ විරාග ධම්ම සත්‍ය අවබෝධය කරගෙන මේ මාර්ගයට පිළිපන් ඒ කොමියුනිටි එක. අට වර්ගයක ඉහළම ප්‍රසාදී වේ. ඒ නිසා මේ දකින්න නම් තථාගතයන් වහන්සේට ආදරේ කරන්ති ඉගෙන ගන්නට ඕන. ඒwidetildeකොට මං කොහොමද ඒකට යන්න ඕනේ කියලා හිතෙන්නට ඕන. අපි යනවා අඩුයි. මොකද අරහන් නැති නිසා අරහන් කියලා කියන්නේ අපි තමහට මං තනින්නකොට ඊට වඩා වෙනස් දේවල් කරන්න පුළුවන්. මම තාම අවංක නැහැ මායා 28යි. එනිසා අපි තථාගත ධර්මයේ දැකීමෙන් තථාගතයන් වහන්සේ දැකීමයි වැදගත් වෙන්නේ. අපි ඒ ප්‍රසාදනීය සූත්‍ර කියවන්න ඕන අපි වගේ සූත්‍ර කරන් යලි කියවලා තථාගේ තත්ත්වය ගැන අපි හෙතු ගිනගෙන තියෙනවා. ඉති සත්‍ය ඥානගෙන ඒවාට යමින් මේ වෙනකොට බුදුහාමගෙන ආදරය අපිට ඇති වෙලා තියෙන තොන කවුරු හරි අසිරිමත් බ්‍රාහ්මීක කියලා මතක් කරගත්තුනිට වඩා පින්නොත් එහෙම මට හෙල්ලෙන්න පුළුවන් සමහර එහෙම නැති වෙන සත්‍යක තියෙන්න ඕන. ආය හම්බෙන්නේ ගෞතම බුද්ධ කෙනෙක් ගෞතම කියන නමනේ අපි දුන්නේ ආය හම්බෙන්නේ ඒකෙන් බුදු සරණයි තවත් අපිටත් සැහෙන්න බණ කියන තවත් උත්තරමේ උත්තමව ඉන්නේ බුදු සරණයි. තිරුවන් සරණයි සත්‍යජිත්මනේ සාදු සාදු සාදු ඇත්තටම බොහෝම හිත සංසන්න අහගෙන හිටිය මම හිතුවා සත්‍යජිත්මනේ යම් කිසි අත්දැකීමක් සන්තෝෂයට වැඩිය ලැජ්ජාවෙන් මේ වෙලාවේ එකතු කරන්න හොඳයි කියලා ඔබතුමා කතා කරලා ඉවර වුණාම මොකද ඒ සියල්ල එහි අඩංගු වුණා කියලා මට හිතුණා. ඒ නිසායි දැනට සත්‍යජිත්මනේ මම බලාපොරොත්තු වෙන්නේ කල්යාණ මිත්‍රවන්ට මේ කියන දේ හැඟීම් වශයෙන් එක තේරිලා එක කොහොමද අපි ඔබතුමා කියපු විදිහට දැනට අපි ධර්මයේ ස්වයමින් ඥාන කල්යාණ මිත්‍රයෙකු විදිහට කොහොමද ඒක ගන්න ඕනේ කියන එක පමණමයි අදහස. ඒ නිසාමයි කල්යාණ මිත්‍රතාවෙන් මේක ඉදිරිපත් කරන්න හිතුවේ. දැනට අවුරුදු 10කට විතර ඉස්සර වෙලා සිදුණු සිදුවීමක් මේක. සමහර කල්යාණ මිත්‍රව අහලත් තියෙක මම කියනවා. එක්තරා දවසක තවත් මිතුරු කොහෙත්තටම අපේ එක්කරගෙන ගියා අපේ පවුලේ අය යම්කිසි මේ රාත්‍රී කෑමකට එක රෙස්ටොරන්ට් එකකට. ඒ ගිහිල්ලා වාඩි වෙලා ඉතින් කෑම ඕඩර් කරලා එනකන් ඉන්නවා. ඉතින් ටිකක් ලෑනකොට හිතුවා කියලා සෝදගෙන આવොත් හොඳයි කියලා මේ ගියා ලේඩිස් වොෂ්රූම් එකට ගිහිල්ලා ඉන්න කියලා යනකොට වොෂ්රූම් එකට ඇතුල් වෙනකොටම වෙන විශාල බුදු පිළිමයක් තියලා තියෙනවා මේ ස්ත්‍රී අයගේ බාත්รูම් එක ඇතුලේ. ඒක දැකපු ගමන්ම මේ අවුරුදු 10කට කලින් සිදුවීම මම හිතනවා දැන් ගා කලන මිත්‍රුන්ටත් මේක ෆීල් වෙනවා ඇති. මේව දෙයක් දැක්කහම මොකද වෙන්නේ කියලා ගිය වැඩේ සම්පූර්ණයෙන්ම අමතක වුණා. එහෙමම ආපස්සට ඇවිල්ලා වාඩි වෙලා මට තාමත් මතකයි ඒ ඇති වුණු හිතේ තදකම තරහව. දැන් කන්න ඕනෙත් නැහැ අත්සෝදන්න ඕනෙත් නැහැ. දැන් මේකට ෆයිට් එකක් දෙන්න ඕනේ කියන එකම තමයි හිතුනේ. මේ වින්නකොට ඉතින් අර මේ ඒට්‍රසාව කතා කරන්න ආපු ගමම මම එයාගෙන් අහුවා ඔබලගේ මැනේජර් ඉන්නවද අද කියලා. එතකොට යකෝ ඌ ඇයි කියලා. දැන් ඉතින් මැනේජර්ට කතා කරන්න යන්න බෑනේ. ඔයාට තමයි මම මේක දෙන්නේ හොඳට අද කියලා හිතලා මං කිව්වා මේ උගුල්ලන් ඔයා මොන ආගමේද කියලා. එතකොට එයා කිව්වා මම මේ ක්‍රිස්තියානි ආගමේ කියලා. මං එහුවා උගුල්ලන් කවදා හරි ජීසස් ප්‍රතිමාවක් ගෙනහිල්ලා ගෑනු අයගේ බාත්รูම් එක ඇතුලේ තියනවාද? මියා මං දිහා ඇස් දෙක ලොකු කරලා බලාගෙන හිටියා. ඉතින් ඊට පස්සේ මං ඉඳලා කිව්වා මේ කරුණා කරලා ඔයාගේ මැනේජර්ට ගිහින් කියන්න මෙහෙම බෞද්ධ කෙනෙක් ආවා ඒ තැනත් බොහොම හිතට අමාරු නම් මේක දැකලා මේක ගිහින් කියන්න මේක කරන්න එපා කියන එකත් කියන්න. දැන් කෑම කෑවද නැද්ද කියලාත් මතක නැති තරමට ඌක එතනින් ඉවරයි ගෙදර ආවා මුළු මම හිතන්නේ දන්න හැමෝටම කතා කරලා කිව්වා රෙස්ටොරන්ට් එක ගැන මෙන්න මෙතන මෙහෙම තියෙනවා බලන්න මෙහෙම කරන්න ඉඳලා යන්න එපා එකට මම තවත් යන්නේ ඔයාදි වශයෙන් කිව්වා. ඉතින් ඇත්තටම කියනනම් සත්‍යජිතමනි අද ඒ ගැන හුඟක් ලැජ්ජාවටපත් වෙනවා. මොකද හැම තැනම මේ බුදු පිළිම තියලා තියෙන අපිට පේනවා. ඉතින් සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් නෑ නෑ ඒ කරපු වැඩේ හරි ඒක හරි ඒ කරපු වැඩේ ගැන නෙමෙයි මගේ හිත දිහාව බැලුවම මට තේරුණේ එදා මගේ මොනතරම් මගේ ඇස් දෙක තුලින් මම මේ දැකපු දේ ඇත්තටම හිත කොයිතරම් වෙනස් කරාද කියන එක මොන විදියට හිත චංචල වුණාද තරහ ගියාද ඒ සියල්ලම ඒ සියල්ලම පිට කරපු හැටි ඒක හරිද කියන එක දැන් අද අද ඒකන හිතරකට ලැජ්ජාවටපත් වෙනවා. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි ඇත්තටම. ඉතින් අ මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ අපේ දලුවත් මහත්මයා මේ සම්බන්ධකම් ඇති කරගෙන මේවා ඉගෙනගෙන මේවා ටික ටික අවබෝධ වෙනකොට දැන් ලැජ්ජ හිතෙනවා. මේ ඇහින් ඇතුල්ුණු අරමුණක් නිසා මනසේ ඇති වුණු මේ වේගය මං එදා දැක්කේ නෑ නේද කියන එක හිතෙනවා. දැන් හිතෙනවා. ඉතින් දැනුත් හුඟක් වෙලාවට යනකොට සාප්පු යනකොට අතන මෙතන ඒ වගේ පේනවා. හිතෙන් නමස්කාර කරනවා. හිතෙන් නමස්කාර කරන ගමන් අර තරමටම අර ආපු වේගේ එන්නේ නෑ කියන එකත් තේරෙනවා. සත්‍යජිතමිනි ප්‍රශ්නේ ඒක ගැන කතා කරන්න නෙමෙයි. නමුත් ඔබතුමා කිව්වාම මේ ධර්මාභෝධය ඇති වෙන්න ශ්‍රද්ධාව වෙනස් කියන එක කියනකොට ඒ අවස්ථාව මතක් වුණු නිසා ඉදිරිපත් කරන්න හිතුනේ. තෙරුවන් සරණයි. සත්‍ය තෙරුවන් සරණයි චිත්තමාර්මිය. හොඳයි ජයන්තමාර්මිය ඔබතුමාටම යොමු වෙන ජයන්තමාර්මිය අපිට අර සත්‍යතුමාගේ අර අවසානයේ ප්‍රපහදකිරීම සමගම අපිට යොමු වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ මම ඒකගෙන මොනවහරි කියන්නද පොඩ්ඩක්. එහෙමයි සත්‍යතුමා. එහෙමයි සමහර දැන් ඒ වගේ තැනකදී ඒ සිත දැකපු එක හොඳයි. නමුත් ඒ වගේදී මේ සංස්කෘතිය තුළ තියෙන ඒක දැන් ගන්න එකෙන් ආවේක ජෙනය බුදු පිළිමයක් තියෙන extra කාමකුරා ක්‍රමයට හදපු එකක්. මේ ඒක ස්ථිරතා. නමුත් මේ සංස්කෘතිය තුළ මේ බුදු පිළිම හැමතැනම තියෙන ගතියක් තියෙනවා. ඒක extra කලාවක් විතරයි. ඒක ගැන මේ මම පහුගිය සතියේ කොමියුනිටි එකක කතා කරන් තුනා. යත්තන් ඒ ඔවිදි දෙයක් අර ඔය හොලිවුඩ් එකෙන් පින්තු ජාතාල තිබුණා. අර මේ හයිද්‍රාබාද් වගේ පිළිමයක් කඩන්නට වැවට ඒ හිකි උදාර පුංචි කෙල්ල දෙන්නේ. ඒකේ චූටි ළමයිට හදපු පින්තූරයක්. හිසුවට ඉඳලා එහා පැත්තේ වුල්ෆ්ලා ඉන්නවා. ඒක ගන්ත තියෙන අදහස හරි ඒකට ලස්සන දෙයක් හදාන්නේ. නමුත් අර සංස්කෘතිය විසින් ඒවට කතා කරන්නේ. නමුත් ඕවා අවමානය සඳහාත් කරන ගැටයක් තියෙනවා එක්ස්ට්‍රීමිස්ලා. එහෙම නැත්තේ නෑ. ඒවා තියෙනවා. ඒ වගේ තැනකදී විශ්ෂ සහි නැතිව ශුසු ගන්නට. අර අපි කියන්නේ ඒක එහෙම නොකර හිටියොත් එහෙම මේක අවබෝධයට අඩු වෙනවා. නිසා ඒ වගේ කියන්නටත් ඕන. මනසත් රැකගෙන නමුත් කියන්න යුතුකමත් කරන්නට ඕන. ඉතින් මං අර ඇත්තන්ට ඊට පස්සේ කි තේරුන්නේ එකත් හැමතිස්සෙම පීකගෙන ජජ් වෙන්නේ නැහැ, ජජ් කරන්නේ නැහැ කවුරුත් කියලා. ඉතින් මං ඇහුවා දැන් මේ කියන කුරාන් පොත් තියෙනවා මේ පුස්තකාලය අපි ගෙනල්ලා අවුරුදු උගුඩින්ල පින්තූරයක් අරන් දානවාද? නැහැ. එතකොට ජීසස් ගේ පින්තූරයක් අරගෙන ඒකෙන් එක ගර්ල් කෙනෙක් දානවාද? නැහැ කිව්වා. එතකොට තමයි තේරුනේ. එන්ෂින් දා ඒක ආදරෙන් කියන්න ඕන. එතන හිටිය හින්දි කෙනෙක් මට තරහ වුණා. මොකද ඒ කට්ටිය කැමති බුදුහරු පල්ලයට දානවා. දැන් බහමාස් වල එහෙම තියෙන සිවානන්ද යෝගයකට ගියොත් ඔක්කොම තියෙන බුදුහරුගේ පින්තූරේ හැරෙන්න. අනිත් හැම ආගම. ඒක මට කියන බුදුහාන්ට පුදුම බයක් තියෙන අත්වාදයට සම්බන්ධ වෙච්ච එක. මේ අත්වාදයට එක්ක යන ඕනෑම ෆිලොසොෆි එකක් තියෙනවා නම් ඕනෑම දර්ශනයක් තියෙනවා නම් ඕනෑම ෆිලොසොෆර් කෙනෙක් ඉන්නවා නම් එයා බයයි. මොකද බුදුහා ඒ බුදුහා කිව්වේ කෙන මේක කියන්නේ කෙනෙකුට බ්‍රහ්මවම හෙල්ලෙන්න පටන් ගත්තයි කියලා. අනිච්චයි දුක්ඛයි අනත්තයි කියනකොට ඒක නිකන් අනිච්ච දුක්ඛ අනත්ත නෙවෙයි. මේ හරි ඔළුවෙච්චයක්ම හැදෙන නහය අනිච්ච, හොටු වෙන නහය අනිච්ච කියන එක නෙවෙයි මෙතන තියෙන්නේ. සබ්බේ ධම්මා අනත්තා කියලා වගේ කියනකොට නේව සංඥා නා සංඥාතනේ අනත්තා කියලා කියනකොට හරියට වයිට් හවුස් එක වැසීලියක් කිව්වා වගේ. රෙඩ්ඩක්ස්ක ගුබ්බෑමක් ස්ලම් එකක් කිව්වා වගේ. එතකොට ඒ කුච්චර ඒ தත්ත්වේ දැම්ම නේව සංඥා නා සංඥාතනේ වගේ தත්ත්වය. අන්න ඒ නිසා මේ බුදුහාමුදුරුවන් ලෝකයෙන් සැලකයි කියලා හිතන් දෙපේ කියන එක හොඳයි. මොකද ඒක ධර්මානුකූලව කියන්නට ඕන. ඒක කියන්න වෙලාවල් කියන. කියන්න උන්නහම කියන්න. මං එක්ට්‍රාග්ගුවන් තොටුපළ කතර මංගල ඉන්නකොට බොහොම කරුණාවෙන් එක්කෙනෙක් කියලා මං ටෙලිෆෝන් කෝල් එකක් ගන්නවා. එතකොට එයා ඇවිල්ලා ජීසස් ක්‍රයිස්ට්ගේ ලස්සන පින්තූරයක් මට අතට දීලා කිව්වා "He will help." එතකොට මං එයාලගේ තාපෝ කියලා ආදරෙන් කිව්වේ කොයිද යන් වටිනා විදිහට ඇඳලා පෙන්න ගමනක් යන අම්මා කෙනෙක් අදරුවොත් ඒක. මේ එයාගේ විශ්වාසය. මම මේක නෑ කිව්වේ නෑ. මං කිව්වා "Jesus is my heart. Buddha helps me, don't worry about it." එයාට එතකොට එයාට තේනවා. එතකොට මං ඒකදී බුදුහාමුදුර ගැන කියලා දුන්නා එයාට. එතකොට ඒ විදිහට ඒක ගැන කලබල වෙන්න හොඳයි. ඒ කතාව කියපු එක අපි තේරුම් ගන්න ඕන විදිහක් තියෙනවා. තේරුම් අරගෙන අපි ඥාන තානිස්සර වගේ හාමුදුරන්ගේවත් කියවන්න ඔකට. තානිස්සර බොහොම හොඳයි. ඒ ප්‍රතිපදාවට එන හැටි ගැන උන්වහන්සේ නිතර කියනවා. ඒ නිසා මේක මේ පටිසෝත ගාමි වෙන්නේ ඒකයි. ඒ නිසා තමයි හුඟක් සිද්ධවන පැති තියෙන්නේ. ඒක ඉතිහාසයේ පුරාම ඒක සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි වයින් කළා අපි ධර්මය දකින්න ඕන කියන්නේ. මොකද මේ ජීවත් වෙන කාල සීමාව ඉතාම චුට්ටයි. ඊළඟට මාත් ගිහිල්ලා ඒ බුදු පිළමයා ලේඩිස් රූම් එකේ හරි නැත්තම් මේ අනිත් තැනක තියෙන කෙනෙක්ගේ ගෙදරක වදුන මාත් එකේ තියෙන බුදුහන්ට ආදරය කියන හිත තිබුණා. දැන් දන්නේ නැහැ මම ඒක තියාගන්න පුළුවන් වෙන තැනක. ඊට පස්සේ ඒකෙන් දැ සංසාර தත්ත්‍ය තේරුම් අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන කරුණා මෛත්‍රිය දිනු කරගෙන ගියාම මේක භව සැලැස්මක් වෙනවා. සමා වෙන්න අත්‍රි කතාවට ජාන්ත මහත්මයාට කියන්නේ ඉතිරි හරි කතා කරන්න කියලා බුදු සරණයි. මේ මාත් මේ රොෂාන් මේ මම මේ අතරම මෙතන අතරමගින් පොඩක් සම්බන්ධ වෙන්න තීරණය කරේ. මටත් ඇත්තටම මේ පහුගිය දවසක ලොකු කම්පනයක් වෙච්ච දෙයක්. ඒ කියන්නේ මම ගියා මේ මගේ මේ මගේ මේ හાર્ට් එකේ මං හිතන්නේ ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න කියලා මේ ඇන්ජියෝග්‍රෑම් කියලා ඒ කරන දෙයක් කරන්න ගියාම එතන මේ නර්ස් කෙනෙක් මට හම්බුණා. මේ කරන තැන එයා මම මගේ ෆෝම් එකේ බුද්දිස් කියලා දැකපු නිසා එයා මට කරන් ගත්ත ඔයා මගේ ආගමේ තියෙන ඇත්තටම මට ගොඩාක් හොඳ අනිත්‍යම මම දැකන patients ලට වඩා සෑහෙන හොඳ blanket තරමේ ඔක්කොම දීලා මේ ඊට පස්සේ මට විශේෂ සැලකිලි කරන ගමන් පස්සේ මට කියන්න ගත්තා මේ අපි ඉන්නේ මේ මම මේ වගවග කියන පැත්තේ මේ ඔස්ට්‍රේලියාව ටිකක් ඈතක මේ ඉතින් මේ එයා සෙන් බුද්ධාගමේ කෙනෙක්. එයාගේ අම්මලා තාත්තලාගේ ඉඳලම සෙන් බුද්ධාගමේ. එතකොට දැම ඉන්න ගමන් දැන් එයා කොහොම හරි මෙහි බුද්ධාගමේ කට්ටිය ගැන දන්නවා වගවගාවල. එතකොට මේ මෙයා කොහොම හරි මට දැන් ඇත්තටම මගේ ලේ පීඩනේ බලන වෙලාවේ ඇත්තටම එයා මාත් එක්ක කියාගෙන ආවා මේ අපේ මෙහි අපි වගවගාවල මේ පන්සලක් ඇත්තටම දාන්න කවුන්සිල් එකෙන් මෙහෙම නිවාසෙකුත් අපිට ලැබිලා තිබුණා මේ ශ්‍රී ලංකන් හයරාකියේ කොහොම හරි මේ තේරවාදී ඒ මේ සෙන් වෙන වෙන ඔය වගේ තව මෙහි ඉන්නවා තව මැලේසියන් චයිනීස් ඒ වගේ වෙන වෙන බුද්ධාගමේ කට්ටිය. එතකොට දැන් එතකොට මේ ශ්‍රී කෙලින්ම කිව්වේ ශ්‍රී ලංකන් හයරාකික නිසා අපිට ගේ නැති වුණා කියලා කිව්වා. ඉතින් ඇත්තටම දැන් ඉබලේ ඇත්තටම මට තේරෙන දැන් මගේ මේ දවස්වල ඇත්තටම ප්‍රෙෂර් එහෙම හරි නෝමල්. නමුත් එක පාරට ප්‍රෙෂර් වැඩි වෙලා අර මේ වුණා. නමුත් මම ඉතින් ඇත්තටම ඒ මනුස්සයාත් ඉතින් ටිකක් තරහෙන් වගේ කතා කරේ. මම ඒත් දැන් මම දන්නවා මෙතන තියෙන පොඩි ප්‍රශ්නයක් ඒ වගේ තියෙනවා. සමහරක් අපි අර ජිනාලංකාර හමුදුවත් මෙහෙ ගෙන්නපු වෙලාවේ එතනදිත් සමහර අය කැමති වුණේ නැහැ. දැන් වෙන මොකද ජිනාලංකාර හමුදුවන්ට ඉංග්‍රීසියෙන් බලන්න කියන්න පුළුවන් නිසා කට්ටියක් ලෑස්තිලා හිටියා ඒ වගේ එතත් පොඩි අවස්ථාවක් දෙන්න කියලා. නමුත් ඒවට කැමති වුණේත් නැහැ. ඉතින් දැන් මගේ මේ එකම දේ මම මේ කියන්න ගියේ අපිට මේ දැන් මේ ශ්‍රද්ධාව කියන එක අපි මේ බුද්ධාගම කියන එක හරියට අපි දැනගෙන හිටපු නැති නිසා දැන් එතනදී ඒ තත්ත්වය තේරුම් ගැනීමේ ශක්තියක් නැති වෙලා. දැන් මට ඇත්තටම මේ වෙලේ එකපාරට කම්පැනි ඇති වුණේ අපේ මිනිස්සු නිසා මේ මෙතන අපිට මේක තිබ්බ අවස්ථාවක් නැතිව ගියා. එයාත් ඊට පස්සේ කිව්වේ දැන් මේක තිබුණා නම් අපිට මේ කවුරුණත් මොන මේ මොන පන්සලකින් ආවත් මෙහි හාමුදුරුවන් එතන තියන්න තිබුණා. ඉතින් ගොඩක් දේවල්. ඉතින් ඔය හිත කියන එකත් පුදුම මේ චංචල දෙයක් කියන්නේ. ඒක ඉතින් ඇත්තටම සෑහෙන දේවල් එක එක ඒවා මතක් වෙලා පස්සේ මම ඇත්තටම මං හිතුවා මම මේ දැන් ඉන්න තත්ත්වය අනුව නිසා මම ඇත්තටම ගොඩක් දුරට තේරුම් ගත්ත නිසා මම හිතුවා දැන් මම මේක ලංකාවේ මෙතනදී පාවර දීලා මෙහෙම කළා හරියන්නේ නැහැ. මම එයාට ඇත්තටම සෑහෙන බුද්ධාගම ගැන ගොඩක් දේවල් කිව්වා. අපි දැන් ඕක පහිරේ මේව කරන්නපා. මමත් ඉස්සර ඔය වගේ තත්ත්වයක හිටියේ. පුළුවන් නම් අපිට දැන් ඉස්සරහට හරි අපිට ඔකට කවුන්සිල් එකට අතා කරලා ඔය දේ කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ඒක කරන විදිය තමයි අපි මේව කරගන්න ඕනේ. එහෙම නෙමෙයි. ඉතින් දැන් මේක බ්‍රාන්ච් ඔෆ් වෙන්න ඔය බ්‍රාන්ච් ඔෆ් වෙන්න ඊට පස්සේ බැලින්න ගිය අවුරුද්දේ අවුරුදු උත්සවයට ආවලු ශ්‍රී ලංකාවේ අවුරුදු උත්සවයට ඒගොල්ලන්ගේ කියලා යාට. ඉතින් එතනදි වෙච්ච මේක එතනදිත් මොන හරි වෙලා මම ඉතින් එයාට හැතරම හොඳට සැලකුවා. මටත් එතන පස්සේ මතක් වුණා. ඉතින් එයාට ඒ මතකේ තමයි තිබ්බේ මාව නමත් හිතන් එයා දැනන් හිටියා. කොහොමhari මේ ඊට පස්සේ දැන් මගේ ඇත්තටම ඉතින් ඕකේ හිතේ කම්පැනි තිබුණා. මේ මම දැන් මේක දැන් හාගෙන් හරි මේක අහනවා දැන් අල්තව මහත්තය කියන උපුල් මහත්තය කියලා මම ඇත්තටම පස්සේ ඇහුවා. ඉතින් මොකද්ද මෙතන උනේ? අපිට බැරිද ඔය වැඩේ ආයේ මේව කරගන්න? දැන් මොකද අපි මේ ඉන්න තත්ත්වය අනුව මෙතන හොඳයිනේ, ළමයින්ටත් හොඳයි, මේ තව මේ ඉන්නවා සෑහෙන බුද්ධාගමට මේ කට්ටිය, අනිත් එක මේ අපිට මේ ඔසිය ඇයට උනත් මේක පොඩ්ඩක් එක අපේ කල්චර් එක ගැන එහෙම දෙන්න ලොකු අවස්ථාවක් කියලා. ඒ අවස්ථාව නැති වුණා කියන මේක ඉතින් මම මේ කිව්වා. ඉතින් දැන් එතනදී දැන් මේ මම මේ කියන්න ගත්තේ දැන් ඔය වගේ දෙයකදී මේ ඇත්තටම ඉතින් පස්සේ දැන් මමත් අර එයාටත් එක්ස්ප්ලේන් කරන්න තරමට මම හිත දියුණු කරගෙන හිටපු තත්ත්වයක් නිසා එතනදී ඇත්තටම ලොක නැත්තම් මම දන්නවා මගේ හැටි ඉස්සර මම එහෙනම් අර ලංකාවේ ආයකත් දැනලා එයාටත් පස්සේ ඕක විස්තර අහන්න ගිහිල්ලා මොකද එයා දිගටම මට කිව්වා රොෂාන් දැන් ඕක අහන්න යන්නත් එපා, මේක දැන් ඔහොම මමතක කරලා දාන්න, මට දැන් කලකිරිලා ඉන්නේ, මම ඒකට යන්නේ නැහැ, මම මේ වෙන වෙන මේව කරනවා එහෙම කියලා. ඉතින් මට ඉතින් කීප සැරයක්ම කිව්වා you have to branch off from them කියනවා කිව්වා. ඉතින් මම හිතුවේ ඇත්තටම මේ අපි මේ බුද්ධාගම කියන එක හරියට තේරුම් අරගෙන අපේ හිත අපි මොකද්ද එතන දිවෙන්නේ. දැන් මගේ අර ප්‍රෙෂර් එක දාලා තිබුණ නිසා මම හොඳටම එයා ඉතින් නර්ස් කෙනෙක් නිසා එයාට හොඳටම තේරුණා. එයා ඒත් රොෂාන් ඔයා දැන් මේක මේ වැඩි වෙච්ච ගණන් ගන්නපා කියලා මේ එයාට තේරුණා. එයා කිව්වා ඉතින් මේ හරිනම් මේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වුණාම මේක දැන් කරන්නෙත් නැහැ කියලා. ඊට පස්සේ මේ ටිකක් ඉන්න කියලා පොඩ්ඩක් ආයෙ යනකොට ඊට පස්සේ ආයෙ කාම් වෙලා තිබුණා. නමුත් මම මේ අත්දැකීම ඇත්තටම මේ වසරේ මේ ඇත්තටම මනාර චිත්‍ර මහත්මියගේ අත්දැකීම ගැන කියනකොට මට ඒක මතක් වුණා. මේ බොහොම ළඟදි සිද්ධ වෙච්ච දෙයක්. ඒක මට ඇත්තටම ලොකු පස්සෙත් ඉතින් හැම වෙලේම මට හිතෙනවා කොච්චර වුණත් අපි දැන් මේක මේ තව දුරටත් මම මේකට මේ බුද්ධාගම වෙනුවෙන් මම මේක කරන්න ඕනේ කියලා මේක ඉදිරියට ගෙනියන්න මේකලම සාමදාන කළා මේක කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ කියලා. සාමත් ඉතින් ඒක හිතේ තියෙනවා මොකද්ද කරන්නේ මොකද්ද මේ ඒක කරන්න වටිනවද මම මේ ගොඩක්ද ඊපස් මම මගේ භාර්යාවත් එක්ක කතා කරාම එයා එහෙම කිව්වේ ඉතින් ඔයාලට ඉන්වෝල් වෙන්න යන්න එපා මොකද මෙතන ඒ වගේ පොඩ්ඩක් එහෙම පොලිටික්ස් තියෙන නිසා වැඩි මේ අපි ඉන්න විදිහකට ඉඳිමු කියන. ඉතින් අනේ මම මේ කර්මාවෙන් මේ හැමෝගෙම කාලය ගතට සමා වෙන්න මම කිව්වේ ඉතින් මේ ඒ වගේ අවස්ථාවකදී ශ්‍රද්ධාව නිසා සමහරක් වෙලාවට අපේ මේ අර චිත්‍ර මහත්මිය දුනා වගේ මටත් ඒ වගේ ලොකු කම්පනයක් ඇති වෙලා එහෙම වෙන්න ගියා. එහෙම වෙලා ඊට පස්සේ තව දුරටත් මම වෙන වෙලාවක නම් ඇත්තටම අර ලංකාවට එක්ක දැනගෙන ඇයි මෙහෙම කරේ මෙහෙම නේද කරන්න ඕනේ කියලා ඉතින් ඌක ලොකුවට මේව කරන් තිබත් නමුත් මේ අද ඇත්තටම මම ඉන්න තත්ත්වය අනුව මට ඇත්තටම මේ පුළුවන් වෙලා තියෙනවා මේ හිත පාලනය කරගෙන හද්දාවෙන්ම ඇත්තටම මේව මෙහෙම වෙනවා මේව මිනිස්සුන්ගෙන් වෙන්නේ අපි මිනිස්සු වැරදි කරනවා. ඉතින් තමන් හදන එක තමයි අනුන් හදන්න යනවට වඩා සමහර වෙලාවල් වලට හොඳම දේ. මේ අර මේ මොකද්ද to know what is to ignore කියලා මොකද්ද wisdom is to know what is to ignore කියලා. ඉතින් මම ඒ පැත්තෙන් ගොඩාක් දුරට මේ හිත හදාගෙන ඉන්නවා නේ මේ සමාමෙන් පෙරවන් සම්මයි තෙරුවන් සරණයි රශා මහත්මයා. බොහොම පිං ඒ කාරණාවන් පෞද්ගලික සිද්ධවෙච්ච අත්දැකීම් ඉස්මතු කරන එක මම හිතන්නේ කල්යන මිත්‍රන්ට ඒවයින් බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන් තමන්ගේ අත්දැකීම් සමග. මම ජයන්ත මහත්මයාට යොමෙනවා. ජයන්ත මහත්මයා මේ අපමට අපිට මේ තව කොටස් දෙකකට යන්න තියෙන අග්‍ර ප්‍රසාදයන් දෙකකට අපිට තව පැය භාගයක් ගන්න පුළුවන්. අපි කොටස පැමිණන 15 පාරක් විතර පටන් ගන්න තියෙන නිසා ඉතින් වැඩි 15ක් වගේ මේ කොටස් දෙකම කරගමු. අපි මේ නිර්වාණයේ එහෙම නැත්නම් විරාග ධර්මයේ ඊගාව අග්‍ර ප්‍රසාදයේ ඇටියට පෙන්නුම් කළ දුන්නේ ආගේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ විපාකයේ ඇති කරලා දෙන අග්‍ර ප්‍රසාද ධර්මයේ හැටියට. එහෙමනම් මේ විරාග ධර්මය කියලා නිර්වාණයට මේ මගේ ට්‍රාන්ස්ලේෂන් එකේ තියෙනවා නිර්වාණ වේද වරහන්තුළු විරාග ධර්මය කියලා. ඉතින් ඒ ගැනත් අපි පොඩ්ඩක් ඉස්මතු කරගමු. මේ විරාග ධර්මයේ හැටියට කියන මේ தત્ත්වය මොකද්ද? නිර්වාණය කියන්නේ අපි කතා බහ කරලා තියෙනවා. ඉතින් ඒ ගැනත් යමක් හැටියට කතා කරනකොට වැඩිම මේ විරාග ධර්මයේ හැටියට කියලා තියෙන දේ එතන හොඳයි වගේ තේරුණා. එතකොට ඒකෙන් කියන ගමන් මම කැමතියි අර සත්‍යතුමා කලින් කිව් දෙකට සම්බන්ධ කරගෙන අර මද නිම්බදනෝ පිපාසු විනෝ ආලේ සමුගතු වට්ටපච්ච දුකින ඒ කාරණාවන් ගැන ටිකක් අවධානය යොමු කරගන්න. එයා මම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට කියන්නම් ඉන්නන සුර අපි සත්‍යතුමාට යොමු වෙමු. තිරුවන් සරණයි. හොඳයි තිරුවන් සරණයි සත්‍යතුමාට හැමෝටම ඉතමත් හොඳ මාතෘකාවක් අද සාකච්ඡාවට ගන්න තියෙන්නේ. ඇත්තම විරාග ධර්මය කියනකොට අපි දන්නා මේ රාගයෙන් විමුක්ති වීම එහෙමත් නැත්නම් රාගයෙන් නිවත් වීම විරාගයේ හැටියටයි මම තේරුම් ගන්න ඉන්නේ. ඉතින් ඇත්තම අර තණ්හාක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන තැන පවා එන්නන්නේ මේ තණ්හාව ෂේක් වීමම තමයි ඇත්තම يعني රාගයෙන් ඈත් වෙලා තණ්හාක්ඛයෝ විරාගෝ නිරෝධෝ ඒ කියන්නේ ඒ අපිට සංසාර ගමනට හේතු වෙන යම් දෙයක් තියෙනවා නම් ඒ දේවල් වලින් ඈත් වීමක් කියන්නේ ඈත් වීම කියන්නේ ඉතින් ඇත්තටම අර ප්‍රතිපත්තිය තුලින් ලැබෙන ප්‍රතිඵලයක්මයි. හැබැයි මේ ප්‍රතිඵලය ලැබෙන්න නම් තමාගේ උත්සාහය කියන කණිවාරයෙන්ම ගන්න තියෙන දෙයක්. ඉතින් මුලින් ඉඳන්ම කතා කරෙත් අපි ඒ පිළිබඳවයි ශ්‍රද්ධාව ගැනත් විශේෂයෙන්ම කතා කරාම මේ ගැනත් කෙටියෙන් සඳහන් කරන්න දවස් මහත්මයා මේ අර කතාවක් තියෙනවා මේ අද කතා කියන දවසක් වගේ මේ හිඟන්නෙක් යම් කිසි පෙට්ටියක් උඩ වාඩි වෙලා සිඟාසමින් සිටිනකොට යම් කිසි මනුස්සයෙක් ඇවිල්ලා කියනවා මගේ ඇසේ කිසිම දෙයක් නෑ දෙන්න ඔය මොකක් උඩද වාඩි වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ කියනවා මම මේ පෙට්ටියක් උඩ වාඩි වෙලා ඉන්නේ කියලා. ඔය පෙට්ටියේ තියෙන මොනවද කියලා දන්නවද කියලා කියනවා. සස්නේ මරණ එක බැලුවේ නෑ මම මේක වාඩි වෙන්නයි පාවිච්චි කරේ කියලා. එහෙමනම් කියලා කියනවා ඔය පෙට්ටිය ඇතුලේ තියෙන දේ බලන්න කියලා. පස්සේ බලනකොට ඒක ඇතුලේ තිබ්බ තින්නේ රන්කාසි පිරිච්ච පෙට්ටියක් උඩ තමයි මේ මිනිස්සු ඇඳගෙන හිඟාලන්නේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි දැන් බුදුරජාණන් වහන්සේ 15 වීමෙන් පස්සේ අපිට පෙන්වෙන්නේ ඒකයි. දැන් නිර්වාණය කියන දේ අපි හොයනවා බාහිරින් වස්කලාවට. බාහිරින් හොයන දේ ඉන්නේ කොතනද? තමන් ළඟ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මෙන්න මේ විදිහට තමන්ගේ චිත්ත සංසාරණයන් ඒ වගේම දීලා තියෙන මේ රූපකයත්. මේ රූපකයත් තමන්ගේ සිතත් ඒ සිතුවිලි ටික හඳුරා ගැනීම තමයි ඒ ඔස්සේම තමයි අපිට මේ තමන් තුලින්ම නිර්වාණය ළඟ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් වෙන්නුවට පස්සේ ඒක හරියටම ඒ කියන දේ ඒ විදිහට බාර අරගෙන ඒකේ යෙදෙන තැනට යම්කිසි විදිහක විරාගයක් ඇතැම් දේවල් වලින් නිරෝධයක් ලැබෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ මාර්ගයේ වඩන කෙනෙකුට අපි දන්නවා අවස්ථා හතරකදී ඒ පිළිබඳව පූර්ණ අවබෝධය ලැබෙනවා. ඉතින් ඒ ලැබෙනකොට ඒ ඵලයේ ලැබෙනකොට ඒ ඵලයේ ලබා දෙන උපදෙස් දීපු කෙනා පිළිබඳව ඉතාමත්ම ප්‍රසාදයක් සම්ප්‍රසාදනීය ගතියක් ඇති වෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව. එතකොට තමයි කෙනෙකුට ප්‍රතිඵලයක් ලැබුණාම තමයි කියන දේ තමන් තුලින් දැක්ක කෙනාට ඒ කියලා දීපු කෙනා ගැන කියන පුදුමාකාර විදිහට ආදරයක් ඇති වෙනවා. ඉතින් ඒක තමයි අපි ශ්‍රද්ධාව කියලා කියන්නේ. දැන් දැනටුණත් අපි බලනකොට බුදුරජාණන් වහන්සේ නැත්නම් මේ බුද්ධ ධර්මයේ නැත්නම් අපි මේ දේවල් අහලා තිබුණ නැත්නම් අපි ඉන්න කොතනද? තවම උනත් අපි ඒවට නොයනව නෙවෙයි. අපි මේ ඉන්දිය පහ පිනවන්න නොයනව නෙවෙයි. නමුත් ඒ යවන ප්‍රමාණයන් ගත්තොත් අපිට පුළුවන් නම් ගණන් තැබීමක් කරන්න අර අපි ඇත්තටම නිතරම බලන්න කලින් කරපු දේවල් වල හැටියට මෙච්චර කරනවා. ඒ අඩුවනේ කොහමද? මොකක් අහලද මොකක් දැනගෙනද අඩුවනේ? දැනට උනත් යම් කිසි විදිහකින් මේ ඉන්දියන් පිනවන්න යනවා නම් අපි ආදීනමේ නොදැනම දෙන්නේ නැත්නම් වෙනත් හේතුන් බාහිර හේතුන් නිසා යනවාද? ඒ වගේ අපිට හැඟීමක් එනකොට අපේ මේ ශ්‍රද්ධාව කියන එක ඇත්තටම අපිට මතු වෙනවා. අපිට අචල නොවන අචල ශ්‍රද්ධාවක් පිටින් ඇත්ත වශයෙන්ම සෝතාපට්ටි ඵලයට පස්සේ කියන එක අපි දන්නවා. නමුත් මේ වෙනකොට අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසාම තමයි අපි මේ තරම් හරි ප්‍රමාණයකින් මෙතනට ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් අර මේ ළඟදි මාත්කදී ස්වාමින්වහන්සේ කෙනෙක් කිව්වා මේ පිරමීඩයක් ගත්තොත් පිරමීඩේ අඩියෙම ඉන්නේ අපි. අපිට ඉහළින් ඉන්නේ අපේ දෙමාපිය ගුරුවරු. ඒ දෙමාපිය ගුරුවරුන්ට ඉහළින් ඉන්නේ ඒ දෙමාපියන්ගේ දෙමාපිය ගුරුවරු. ඒ විදිහේ ගිහිල්ලා අපිට යම්කිසි මානුෂ්‍ය ධර්මයක් කියන්නේ මේ අපේ නරක දේවල් වලින් ඈත් වෙලා හොඳ දේවල් කරලා, ඒ කියන්නේ ඇත්තටම හොඳ දේවල් කියන එක ඇත්තටම අපි දන්නවා මේ ඥාන දර්ශනේ දක්වාම යන හොඳ දේවල් ටික. එහෙම ඒ දුරට අපිට කියා දෙන්න නම් මේ පිරමීඩේ උඩම ඉන්නේ කවුද කියලා හිතන්න කියලා. එතකොට ආයේ අපිට සැකයක් නැහැ මේ පිරමීඩේ උඩම ඉන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒක නිතර නිතර මතක් කරන එක වුණත් අපිට ඇත්තටම හරිම වටිනවා. අපේ ශ්‍රද්ධාව කවදාවත් වැඩි කරගන්න. ඉතින් ඔබතුමා අවසානයේ අහපු ප්‍රශ්නේ පිළිබඳව මට ඇත්තනම පසුවයි අද සාකච්ඡාවට සම්බන්ධ වෙන්න සිද්ධ වුණේ දරුවත් මහත්මයා. මම කැමති කල්යනා මිත්‍රෙන් මේ පිළිබඳව අදහස් දැනගන්න තිරුවන් සරණයි. අද මේ අග්‍රප්‍රසාද සූත්‍රයේදී ප්‍රසාද ධර්ම තුනක් ගැන අපි සාකච්ඡාවට තියෙනවා. පළවෙනියට බුද්ධ රත්නයේ, දීගාවට මේ විරාග ධර්මෙහිවත් නිර්වාණය සහ ඊකට අගතෙන් පැහැදුණු එකවද ආදීයන් පුදුපුලුවන් ගැන මම හිතන්නේ මේ අටපොට පුදුපුලුව ගැන කියන කාරණාව. ඉතින් මේ තුනර ගැනම මොකද මේ තුන් තැන ගැනම ප්‍රසාදේ පහ කරගන්න මම කැමතියි. ඉතින් ඒ පහකට කරගත්ත කෙනාට අග්‍රශ්‍රේෂ්ඨ විපාකේ අත් වෙනවා කියලා කියනවා. ඉතින් අපි බුද්ධ රත්නයේ ගැන කතා කරලා ගොඩක් කතා කරලා අපි ඉතින්ට කොතරම් කතා කළා මදි බබා මම දන්නවා. නමුත් එතෙන්ටම නැවත නැවත අපි ගියා. ඒත් කමන්නේ, අපි දන්නවා මේ නිර්වාණය ගැන හෝ අටපොච්ච බුග්ග ගැන කතා කරන්න බැහැ බුදු රත්නේ නැතුව. ඒක ඇත්ත. ඒත් නමුත් අපි දැන් අනිත් දෙක ගැන යමු. මට අවශ්‍ය මේ නිර්වාණ මේ විරාග ධර්මයකින් ධර්මයේ ගැන පැහැදුණා. මේක නෙකන්නේ නිවන් ලැබුවම නෙමෙයි තණ්හාශය කරාම කරන්න තමන් තණ්හාශය කරනවා කියන එක ගැන නෙමෙයි මේ කියන්නේ කියලා මට හිතෙනවා. ඒක යම් යම් මට්ටමකට දැකගෙන මේ නිර්වාණය කියන දේ ගැන පැහැදීමක් ඇති කරගන්න. නිර්වාණයට යන්නේ ගියාම පැහැදීමක් ඇතිවීම ගැන නෙමෙයි කියලා මට මේ හිතෙන්නේ. ඔබ ධර්මයේ කියන්නේ අප්‍රයෝගයට නෙමෙයි කියන්නේ ප්‍රසාදයක් ඇති කරගන්න කියලා. ඒ නිර්වාණ ධර්මයේ ගැන පැහැදීමක් ඇති කරගන්න. එතකොට ඒක අග්‍ර විපාකෙට හේතු වෙනවා කියලා. මේ නිර්වාණ ධර්මය කියන්නේ කුමක්ද කියන දේ තමයි අර කලින් කියවෙන්නේ. මානවදාදී මද මර්ධනය කරන්නා වූ කාමාදී පිපාසයන් පහ කරන්නා වූ කාමාදී ආලයන් සාමුලින් නසන කියලා. අන්න ඒ ආකාරයට කොහොමද මම නිර්වාණය කියනවා වුණා මේ විරාග ධර්ම කියනවා වූ ධර්මතාවය ගැන ප්‍රසාදයක් ඇති කරගන්නේ. මොන විදිහයකද මම හිතන්නේ මගේ මනස ගෙනියන්න ඕනේ. අපි තම ගෞරවයෙන් සත්‍යීතුමට වෙන්න සත්‍යීතුමට. අnde බුද්ධ සරණයි. පළමු දේ තම මට අවංකවම ඒකේ තේන්තොන් වුමනාව ඒක අවශ්‍යමයි. සත්‍යබෝධයේදී මොනාස්ටික් පොලිටික්ස් වලට වෙන තරමට වටිනවා ඒක. හැබැයි තින් කරන්න ඕන පැතිත් තියෙනවා. පිදිත් තියෙනවා. දෙකේ අර තමන්ට ගැලපෙන ක්ලබ් එකකට යන වගේ වැඩක් ඒ නිසා. එකත්‍රි එකතාව. දැන් ධර්මයේ කියන එක තියෙන්නේ දැන් ධර්මයට පැහැදෙනවා කියනකොටම ඒක වචන ටික අපි දන්නවා දැන් අර තමන් තුලට එන්න ප්‍රබස්සර සිත පිරිසිදු කර ඒකේ තියෙන தත්ත්වය දැක ගන්න. ධර්මයට આવහම මද නිම්මදණයක් වෙනවා. ඔය දැන් අපි කියන හැම කතාවකම ඉන්නේ මම කියන එකනා ගැන මං හිතාගත්තහම මෙයා පැල කරන තැනක් වෙනවා. ඒක බුද්දිස් තවණක් වෙන්න පුළුවන්, සිංහල තවණක් වෙන්න පුළුවන්, ඇකඩමිකල් මොකක් හරි තියෙන තත්ත්ව වෙන්න පුළුවන්, තමන්ගේ ෆීල්ඩ් එකේ හරි වෙන්න පුළුවන්, භාවනා පන්ති වෙන්න පුළුවන් මොකක් හරි. එතකොට එනවා අපේ මේ උත්තම භාවයේ වළක්වන මද තියෙනවා. ওই මද කියන ඒවා ওই තේරවාද ක්‍රමයට අනුව 27ක් තියෙනවා. ඒවා දැනගන්න එක හොඳයි. දැන් ඒ පසුකාලීන ගුරුවරු තව අතකට දාලා තියෙනවා. කුල මදේ අර 27ක් ගැන කතා කරන එක හොඳයි. තමන් ඉපදිච්ච පරපුර ගැන දැන් අපි මෙතනදී අපි ගමු සිංහල කියන කට්ටිය ගැන. දැන් සිංහල කියන අය උසස්සට සිංහල අය කියන්නේ කොහොමද ගන්න උනේ කට්ටිය බුද්ධාගමත් එක්ක ඇවිල්ලා තැන්පත් වෙච්ච කට්ටිය. දැන් ඒකෙත් අපිට දැන් ඔය සමහර මේ ධර්ම සාකච්ඡා දේවා එනකොට ටිකක් පරිස්සම් වෙන්න එනවා. මේ මොකද අපි ඒකෙන් ටිකක් ඈත් වෙන්න හදන නිසා. නමුත් ඒක කතා වර්ඩ් ආව නිසා අපිට තේරෙනවානේ බෙදිලා ඉන්න හැටි. අපි බෙදිලා ඉන්න හැටි දන්නවනේ. එතකොට කොහොමද බෙදෙන්නේ කියලා ඩිනොමිනේෂන් තියෙන්නේ. දැන් මම මැලේෂියාව ඉන්නකොට මට මේ මැලේ භාෂාව උගන්වන්න තාව කතෝලික මහත්මේ. එතකොට බොහොම හොඳයි. ඉතින් අපි කතා කරගෙන හිටියා. මුන් මං කිව්වා මං අර එහා පල්ලියේ ෆාදර් කෙනෙක් හිටියා. එයා මට එන්න කිව්වා ලන්ච් එකට. මං එහෙ ගියා කියලා. මෙයා මාත් එක්ක තිබිච්ච අලුතම නැති කරගත්තා. එයා කිව්වා එයා ගේට්ින් ඇතුළටවත් යන්නේ නැහැ කියලා. ටිකිටින් ඇතුළටවත් යන්නේ නැහැ කියලා. ඒකේ ඇංග්ලිකන් චර්ච් එක. දැන් බලන්න එතකොට දැන් මම මාගේ කිතිවි මිත්‍රත්වය නැති කරගත්තේයි අන්න අර ඒ ඩිනොමිනේෂන් වලට බෙදලා තියෙන එක. ඒක ලෝක ගතියක් ඕක. දැන් මේ ධර්ම සාකච්ඡාදී අපි හුඟක් වෙලා උත්සාහ ගන්නේ ඒවා දැනගෙන හී සීරි ඒ ගැත ටික කපලා දාන්න. හිමින් කාඩ් සිද්දවල නෙවෙයි. දැන් අද කතා කියන දවසක් වෙච්ච නිසා ඒ කතාවක් කියන්න දැන් මතකද මම කියලා තියෙන සුන්දරය එක තාපසයෙක් භවනා කර කර හිටියා. බොහොම ප්‍රසිද්ධයි ඒ රටේ. මේ උත්තමයා ඉන්නේ කන්දක් උඩ. හාත්‍රියේ දේවතාවෙක් අභික්ඛන්ත රත්‍ය අභික්ඛන්ත වන්න. ඒ විදිහ කෙනෙක් ඇවිල්ලා කතා කරලා කිව්ව පැත්තක ඉඳලා හෙට මේ මුළු ජනපදයේම තියෙන මේ වතුර වලට විෂක් මිශ්‍ර වෙනවා. දේරයක් මිශ්‍ර කරනවා මේ මාර ඇත්තු. එහෙම වුණාම ඒ කට්ටියට අතීතය සම්පූර්ණයෙන් අමතක වෙනවා. මුකුත් මතක නැහැ. ඔබතුමා ගැනත් මතක නැහැ. පරිස්සම් වෙන්න. දැම්ම රෑ 12ට කලින් අර කන්නපාමුල තියෙන ඒ එකෙන් වතුර අරගෙනලා ඔබතුමාගේ බුද්ධ කාමරේ තියෙන නැත්තම් මේ භාවනා කාමරේ තියෙන ගුරුලේතු කොම් පුරවා ගන්නට තියෙන මේ ඒ පොට්ස් ඔක්කොම පුරවා ගන්නට කිව්වම තැන්කිටි. පොදට ස්වභාවික තියෙන ඔක්කොම ජලාස වලට අර කට්ටියගේ දිය කරනවා කියලා. ඉතින් මෑයක පරිස්සම් දිය කියලා ඒ බවාල මේ මේ සමායින්ට බත්තු එකතු කළා රෑ 12 වෙනද කලින් තියාගත්තා. පහුවෙදා නගරයට ගියා රජතුමාට ආරාධනා කරන කවුරුත් මේ අඳුරන්නේ එයා පිස්සෙක් කියලා කිව්වා. එයා පිස්සෙක් කියේ බන මෙන්න අමුතු මිනිහෙක් කැවිලා. මෙයා කොච්චර කියන්න හැදුවත් එයාත් තේන්නේ මං අර ඔය කට්ටියත් එක්ක මිත්‍ර ඔය කට්ටියගේ ගුරුතුමා. ඔය කට්ටියගේ මුනිවරයා. දැන් කොහොම හරි මේක පිළිගන්නේ නැහැ. ඊට පස්සේ මෙයා දැන් රාජසභාවට දෙක්ෂංගිය මේ රටේට අමුතු මිනිහෙක් ඇවිල්ලා කියලා. මෙයාගේ හිසකසල මරලා දාන්න ඕනේ. එතකොට රජතුමා නියෝග දුන්නා මේ එක්ක ඔයා යන්න ඕන මේ සුව කරගන්න තැනකට ගිහිල්ලා ඒ බෙහෙත් හේත් කරගන්න ඕන. එහෙම නැත්නම් මරණීය දණ්ඩ දෙමිනුයි. ඊට පස්සේ කිව්වා එහෙනම් ඊට කලින් මට වතුර ටිකක් බොන්න දෙන්න කියලා. ඊට පස්සේ කට් වතුර වීදුරක් ගෙනලා බොන්න දුන්නා. වතුර බීල විනාඩි දෙකක් යනකොට මෙයා අර කට්ටේ පින් සමාන හැටියට. ඊට පස්සේ කට්ටේ කිව්වා ඔයත් වතුරෙන් සනීපුණා කියලා. කොහොම හරි යාගි කෙනෙක් වුණා. එයාට දැන් දඬු මන්නා අර කට්ටේ ඉගෙන බාට පත් වුණා. ඊට පස්සේ තාපසතුමා ආපහු යගේ තැනට යනවා. ඒ ගියාම එහෙ තියෙන වතුර ටිකක් බොන්න වෙන්නේ. ඒකට බොනවා. එයාත් මතක නැහැ. නමුත් එතෙන් බොනවා. එතකොට එයාට ආයෙ මතක් වෙනවා. දැන් මෙයාට මතක් වෙන සිදුවීම් දෙක. අරහට යනකොට ඒ වතුර ටිකක් බොනවා. මෙහාට යනකොට මේ වතුර ටිකක් බිල සැනසෙනවා. ඒ වගේ සමහර විට සමාජෙ ඉන්නකොට ඩිංගක් ඒකේ ඉත ඉගෙන ගන්න ඕනේ ඒවත් එක්ක මිශ්‍ර නෙමෙයි. අර කටු වෙන ගන්න එපා කියලා බුදුහාම කියන්නේ. කටු වෙන ගන්න එපා, තුවාල තියාන යන්නේ. ඒ වගේ අපි ඉන්ද්‍රිය සංවරය රැක ගන්න ඕනේ කිව්ව එක. ඒකත් මතකේ තියෙන්න ඕන. එතකොට කුලමද ඊට පස්සේ බලමද? බලමද කියන්නේ ශරීරයේ තියෙන තමන්ගේ තියෙන විශාලත්වය නැත්නම් බලය. මට ගොඩක් ඇවිදින්න පුළුවන්. මට හැතැම්ම පහක් වුණත් ඇවිදින්න පුළුවන්. මට පඩි පෙළ නගන්න පුළුවන්. මම මිටට්ටු හතේ පහින් යනකොට එලිවේටර් යන්නේ නැහැ. ස්කෙලර් කියන්නේ. වගේ Tamante තියෙන ශක්තිය ගැන ඉන කතාව. ඒක මදයක්. අපි දන්නවා නම් අපිට පේනවා මේ බොඩි බිල්ඩර්ස් ලාම කරන තන් ස්ත්‍රී හරි පුරුෂ ආදි දුවන තන් ඒකට කොච්චර ඇල්මක් ඇති කරගෙන ඉන්නවාද කියලා. ඒකේ නිරෝගීතාවය සඳහාට වඩා තව කෙනෙකුට වඩා මම ස්ලිම් බොඩි එකක් කරගෙන නැත්තම් හොඳට මස්ල්ස් බොඩියක් කරගෙන මේ විදිහට යන විදිහ කියලා. විද්‍යාමද. විද්‍යාමද කියන්නේ තමන්ගේ දැනුම මක්සීමක් කරගන්න. ඒක ධම් දැනුමක් දෙන්න පුළුවන් සමහරට. මට කටපාඩම්ෙන් කියන්න පුළුවන් පටිසම්පාදේ. මට කටපාඩම් ධාතුබංග සූත්‍රයෙන් කියන්න පුළුවන්. මට ඔක්කොම සුවිසි ප්‍රත්‍යම්ම කටපාඩමින් කියන්න පුළුවන් කියලා ඒ ඉගෙන ඒ විද්‍යා මාධ්‍යයක් ඇති කර ගන්න. ඉතින් යෞවනම අපි කියන යෞවනේ ශරීරයේ හෝමෝන ආවම විද්‍යා මාධ්‍යයක් තියනවාද කියලා. ධන මාධ්‍ය තමන්ගේ ධනය ගැන අපට තියෙනම කියලා මතක තියෙන්න ඕනේ මෙයා. අපි මේ වගේ මත් වෙන හැටි කියලා. තමන් අඳින ඇඳුම අනිත් එක්කන දාපු සපතු ස්ටෙප් ඩොලර් 30ක 40ක මම දාන්නේ 150 ක වගේ. තමන් හැමතිස්සෙම තමන්ගේ ධනෙ තමන් යන කාර් එක අනු තමන් ඉන්න ගේ අනු තමන් අද ඇඳුම් අනු තමන් දාන සපත්තු දෙක අනු ওই දි තියෙන මම බඳ උරලෝසු අනු ටයි එක අනු ඉන් පන්සල අනු හැම එකම මෙහෙමයි ඒක මද ඒක අර ඉන්න තත්වයට වඩා කැෆේන් එනිසා ඒ ඩිකැෆිනේටඩ් සපත්තු තියෙනවා ඩිකැෆිනේටඩ් කෑම තියෙනවා ඩිකැෆිනේටඩ් ගයක් තියෙනවා ඔක්කොම මෙහෙම වෙන්න ඕන ඒවා අපි ඉන්ටොක්සිකේට් නොවෙන්න වග බලා ගන්න බුදුහාර ඒවට මාර්ගය කියලා දුනාර විරාග ධර්මයට යනකොට ඒ සඳහා මාර්ගයක් තියෙනවා ඥාන සම්පන්න වෙන්න කියන්නේ ඒකයි කවුරුත් කතා කරන්නාද ඇතුළේ අපි කවුරුත් එහෙම වෙන්න ඕන ඊළඟ රාජ්‍යමදී කියන්නේ පොසිෂන් වලට දෙන කැමති එම්පොසෙන් එකක් තියෙනවා නම් ඒකට මගේ ඒකත් එක්ක එනවා ඊළඟට ඒකත් තමයි ඒ තපස්මදේ තපස්මදේ කියන්නේ ආධ්‍යාත්මික මාර්ගය යනතුනම වුණා ඒ තමන්ගේ ආධ්‍යාත්මික මාර්ගයේ දිවිනව ආවහම මම මෙහෙම නේද කියලා අනිත් එක්කන අඩු අත්ුක්කංශන පරමම්බන කියලා කියන්නේ අර මේ සාරෝපම සූත්‍රයේදී අන්න ඒ වගේ එනවා ඒ තමයි මද නිම්මදණයක් තියෙන මේකට මේ ධර්මයේ මාර්ගය යනකොට දැන් ඔය කතා කළේ මේකයි අර හෙළ බව කියන එක තේරවාදකම සිංහල තේරවාදී කියලා දැන් ඒවට වෙනස් වෙනවා ඒ අපි වෙනස්කම් ඇති කර ගන්න ඒවත් තියෙනවා ඉතින් ඒක ගැන පරිස්සම් වෙන්න ඕන අපි කොච්චර දැන් අපි දන්නවා හෙළ ඉතිහාසය ගැන ගත්තා මහායාන තේරවාද දෙකේ ගැටුම් කොහොමද කියලා. අපි ඒව දන්නවා. ඊළඟ පස්සේ බ්‍රාහ්මණ පැවිද්ද දැන් බුද්ධ ඝෝෂ වගේ ඇතුළත් බ්‍රාහ්මණ පැවිද්ද ලංකාවට ඇවිල්ලා ඒ තේරෝ ඒව කොහොම මේ පරිවර්තනය කළා ඒ මහා වංශ කතාව තියෙන වදිගෙන ගන්නත් එක හොඳයි. ඒ වගේ අපි ටිකක් අපි බිඳුවක් වෙන්න ඕන හැමතිස්සෙම එකක් දෙකක් ඉලක්කම් දාගන්න නැත්නම් බිඳුවක් කූඹියක් බවට පත්වෙන්න ඕන විශ්සේ මැස්සෙක් බවට පත්වෙන්න ඕන මේ මාර්ගය තුළ ඒ බිඳුවක් බවට පත්වෙනවා දැනගත්තාම රන්වල් සෑය ළඟ ඇතෙක් උසට ඇතෙක් උසට අඩි 10ක් විතර විශාලන්ට ඇතෙක් උසට බී ගොඩක් ගොඩ ගැහුවා වගේනේ ඒ වගේ පොත් ගොඩ ගහලා රකෝම තිබිච්ච හෙළ අටුවා ටික පුළුස්සල මාර පරිවර්තනය කරා කියලා. ඒක තමයි දැන් තේරවාදී කියලා යන්නේ. ඒකට අර පැරණි තෙරවරුන් ලියපු ඔක්කොම අටුවා ටික එක්කෝ විනාශලා තියෙන අපි පාලියෙන් ලියුවෙහින්දා අපි ඒක අගේ කරලා සල්කන්ත තත්ත්වයට පත් වෙනවා. ඔක්කො ලෝකෙ කොතනක් තියෙනවා. ඒක හැටිය මිලියන 60ක් වේදම් කරලා නිව්යෝක් නගරේ පැත්තේ හැදුවා සෙන් පන්සලක් විවෘත කරපු දවසේ සාත්‍රයකට ගිනි තියුවා මිලියන 60ම අතුරුදහන් වෙලා ගියා ඒ සෙන් උත්තමයා ඒ ගෞරවනීය වූ සම්භාවනීය සීල සමාධි ප්‍රඥාවෙන් පිරිපුන් උත්තමයන් වහන්සේ හොඳ කතාවක් කිවේගේ වාඩි වෙලා වහලෙත් පිච්චිලා ගිහලා කිව්වා the good thing is I can see the sky කියලා. එතරම් කිව්වේ. අර ගේ ගිනි තියෙන මිලියන 60. ඉතින් ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඒ නිසා ඒ වගේ යන ඒවා ඉක්මවා යන්න තමයි. ඒවා ඉක්මවා යන්න තමයි අපි අවශ්‍ය වෙන්නේ මේ ධර්ම මාර්ගයට එන්නට. ඒ මද නිම්මද්දණේ කිව්වේ ඒක. දැන් අනිත් ඒ මදතා 27ක් තියෙනවා ඒවා ගැනත් තේරුම් ගන්නට මේ මම හිතනවා ඔය අටකතා පොත්වල හරි රේරුකා නායක හඳුක පොත්වලින් හොඳට විස්තර කරලා ලියලා ඇති. ඒවා ගිනින ගන්න. පිපාස විනය කියෙවෙත් එක. පිපාස විනය කිය තණ්හාව අයින් කරගන්න. තණ්හා කියලා කියන්නේ පිපාසයක් කියලා දන්නා. තණ්හා කියන ආසාව කියන වචනේ අපි දෙන්නේ මේ ධර්ම සාකච්ඡාට. මදිකමක් තියෙනවා අපිට. මදිකම අඩු බවක් තියෙනවා. ඌනෝ ලෝකෝ අතිත්තු කියන එක. තෘප්තිය නැසාම පිපාසයක් තියෙනවා. තාම වතුරටියක් බොණ්ඩු වන. කාම වතුර ටික. රූප වතුර වේ මේ ශබ්ද වතුර, ගන්ධ වතුර, රස වතුර, ස්පර්ශ වතුර, ධම්ම වතුර බොණ්ඩු වන මේක හදා ගන්න කියලා. මින් පංච උපාදාන ඛණ්ඩය අල්ලගන්න එක තමයි හොඳ වෙන්නේ. ඒ අල්ලගන්න කියන්නේ ඒක බෙදලා බෙදලා බලයින් කරන අල්ලගන්න කි උපාදානෙ නෙවෙයි. ඒකත් එක්ක මිශ්‍ර කර කර බලන එක. ආලේ සමුග්ඝාත කියන්නේ ඒ ඉන්ත තනක් හදාගන්න දෙපායි. අනිමිත්ත හේතු සමාධියට යන්න ඕන. අනිමිත්තක් තියාගන්න නැති වෙන්න ඕන. වට්ටපච්චේද කාම වට්ට, කිලේශ වට්ට, විපාක වට්ට. ඒ වලලුත් එකකට බැඳිලා තියෙන්නේ. අර ඔලිම්පික් වල ඒ වලලුත් එක දින දැන් පහක් තියෙනවා. එහෙම නෙවෙයි මේ වලලු තුන එකට එකින් එකට යා කරලා තියෙන්නේ. දැන් රින්ග් තල තියෙන තමන්ගේ කා කා කිස් වල එහෙම ඒ තුන බැඳිලා තියෙන්නේ. ඒ තුන ගලව ගන්න පුළුවන්. හැබැයි කාම වට්ට තියෙන කල් කිලේශ වට්ට තියෙනවා. ඒක විපාක වටයක් තියෙනවා. ඒකෙන් තමයි භවය හැදෙන්නේ. මේ තුනම සම්බන්ධ. මේක කැරි කැරි කිය අරක කැරගෙන ඒක කැරි කිය අරක කරකේ. ඒතකොට එකක් ගැලවුනොත් එහෙම අනිත් එක ගැලවෙනවා. මෙරිගු රවුන්ඩ් එකෙන් යනවා. ඉතින් මෙරිගු රවුන්ඩ් එකේ ඉන්න අස්සෝ ටික බහැලා යන්නේ නැහැ. මොමුත් අපි බහැලා යන්න වෙනවා. මෙරිගු රවුන්ඩ් එක බොහොම හොඳයි. ඒක පැද්දි පැද්දි ඉස්සෙන්නේ පාත් වෙන හිමිට යනවා. එක හදලා තියෙන්නේ එහෙම. අර ලාබාලම මයි බෙරි මයිල් රෝලර් කෝස්ටර් එක. එකෙන් බහැලා යන්නට ඕන. ඒක තමම වට්ටපච්චේ දෙක. ඒ වලලු ටික එකට දාගන්නයි කාමවල දැන් ඇඟිලි දෙක අරගෙන මැදගිල්ලයි දබර ගිල්ලයි නරවමක් හදලා අනික ඇතුළට දාගත්තොත් මේ දෙකේ සම්බන්ධය වෙනවා. අද කී චේන් එක වඩා හොඳයි. දැන් මම ලොකු කී චේන් එකක් තියෙන එක කාම කාර්යාලික කී එක වෙනම තියෙනවා. මේ ගෙදර කී එක වෙනම තියෙනවා. එතකොට මේ විදිහට හදලා තියෙනවා. ඒ තුන සම්බන්ධයි. මේ විදිහෙන් මේක ඇතුලේ කැරකි කැරකි තියෙනවා. ඒ වෘත්තේ. ඒ දිය සුලිය වුණත් කමන්නේ විදිහට ගත්තට. ඒ ඔක්කොම කැරකි කැරකි තියෙනවා. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන අපි වචන දන්නවනේ. එතකොට ඒ නිරුද්ධ භාවයේ තේරුම් ගන්න පුදුමනි සබ්බ සංඛාර සමතක් කියන. ඔදෙන් ඔය කියපු හැම කතාවෙකින් මේකයි ඒ සංඛාර සමතයේ ටික ටික දකින හැටි. එනිසා අර පසුගිය සති කියන ගැත්‍ය අයින් කරන්න ඕන පුජ්ජලෝ සද්ධාවඩු විරියාඩු සති සමාධි පඤ්ඤාඩු එක්තෙන් කරන්න ඕන එක ඒක ශුද්ධියටපත් වීමේ කරුණවල තිබිච්ච දෙයක්. ඒවා ආචාර ධර්ම හැටියට තියාගන්න අපි මේකෙන් ටිකක් ඊට වඩා උබ්බට යනවා. ඊළඟට ඒ විරාග ධර්මයට පැහැදුනොත් ඉහළම දෙයට පැහැදුනා නේ. මොකද ඔක්කොම අනිත් ඒ වගේ තියෙන ලාභාලකම දැන් ඔය කිව්වේ ඒකනේ. Tamanta තේරෙන මම පුංචි දෙමේ පිටි දේවල් එක්ක නේද ෆයිට් කරේ කියලා. අර පොඩි කාලේ ජිල් බෝල වලට ෆයිට් කරන්නේ ඒ වගේ. තේනිසා ඊළඟට සංඝ කියන කොටස එනකොට හතර අටක් එනවා. ඒ අට ආවේ කොහොමද කියලා බලන්න අට කොච්චර කළා ජීවත් වෙනවා. ඉතින් මම පසුගිය සතියේ මතක් කළා තුත්තේ ආනන්දහමුදුරුව සකදාගම් මාර්ගස්ථ පුජ්‍යලේද්ද කියලා මම අහන්න විතරයි කියන්නේ. මොකද අපි තේරවාද ඕලු නිසා මම කැමති නැහැ එක එක යෝජනා කරන්න. එතකොට විසාඛා සක්කදාගාමි මාර්ගස්ත පුජ්‍යලෙද්ද ඒවා ටිකක් විමසා බලන්නට දැන් එතකොට අකනිතා බ්‍රහ්මලෝකයේ පිදුන අනාගාමි අපි හිතමු ඝටිකාර ප්‍රදන්න මේකේන හොඳටම මේ සම්්‍යක් සම්බුදු ජානවාසේ යටිතීත යාලුවේ එයා අරහත් මාර්ගස්ත පුජ්ජලෙත් කියලා හිතලා බලන් ඉස්සෙල්ලා තමන්ම හිතන්න ඕන මේවා. ඒවට නිසාත් ඔක මා කිවිදෙන් කරුණු සම්මහාරේවා අර සිදුවෙච්ච දේම ඩිනොමිනේෂන් වලින් ඒවා වෙනවා. කොයි කොයි පැල්තෙත් ඒවා තියෙන නිසා ඒක පහත් කරන්න එපා, ඒක කරන්න එපා. අපි අපේ හිත ඒ කට්ටුවෙන් මුදා ගන්න විතරයි. ඒ කට්ටුවෙන් මුදා ගන්න විතරයි මේ අපි ඉගෙන ගන්න නැත්තම් කාටවත් අඩු කරන්න හරි ඒක වැරදි කියලා එයාට වඩා මං හොඳයි කියන්නට වඩා අපේ විමුක්ති උසාවෙන්ක ගහලා තියෙන යැන්කර් ගලව ගන්න උන මේ බූට් ට්‍රිප් එකට ගෙන යන්න නා. ඒ සඳහා පමණයි. එතකොට ඒ උත්තම වූ සත්‍ය අවබෝධය සඳහා පිළිපන් ත්‍රිශික්ෂාවට අනුකූල වෙන ඒ කොමියුනිටි එක ගැන මම ආදරය කරන්න ඒ කොමියුනිටි. මොකද ඒ ඊළඟට ගිහි යැත්තු දැනගන්න ඕන ගිහි යැත්තන්ටත් සත්‍ය අවබෝධය කරගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් තමන්ම අවතක්ෂේ ලක් කරගෙන ඉන්නේ තවන්න බෑ කියලා හමාරයි. කියපු ඒ ස්ථයි ධර්ම මාර්ගය යන ගිහි යැත්තන්ට ගෞරව කරන්න ඕන. නැත්තම් කරන්න බැරි වෙයෝ. ඒකත් තියෙන්නට ඕන. නැත්තම් තමනුත් ඒ தත්ත්වෙ ඉන්නේ. ඉතින් මට බෑ කියලා ඒ වගේ. ඒ නිසා ඒව ගැන අවධානය යොමු කරගෙන ඉන්න ඕන. එතකොට ඒ තථාගත ශ්‍රාවක සංඝ, ඒ අස්තාරි පුජ්‍යල, අස්ත අරිය පුජ්‍යල, ඒ සංඝය ගැන පැහැදෙනවා නම්, ඒ අග්ගේතේ පසන්න, අග්ගේතේ පසන්නා නම් අග්ගෝ විපාකෝ. ඉහළම විපාකයක් ලැබෙනවා. එතකොට මාසික මතක තියාගන්න ඕන. ඉතින් බුදුහාමුදුරු සමහර තැන්වලදී කියනවා ඒක වෙච්ච බුද්ධං සරණං ගතාසේන තේගමි සම්ති අපායං සැබෑලිසින් තථාගතයන් වහන්සේ සරණ ගියොත් එයා අපායතත් භූමියට යන්නේ නැහැ කියලා. පහය මානුසං දේව දේහං දේවකායං පරිපූර්ණසන්ති බුද්ධෝති ඉත්‍යන්තස්සේ කායේ භවති ආපීති. බුදුහාමුදුරුගෙන සිහිපත් කරන එක්කනාට ඇති වෙන ප්‍රීතිය මුළු ජම්බු දීපේට වඩා ලොකු සතුටක් දෙන ප්‍රීතියක් කියලා. ඒ වගේ ඒවා රද්දේ සක්‍ර දේවේන්ද්‍රටත් උන්වහන්සේ කියලා දුන්නා. සත්‍ය අවබෝධය කරගන්නට මාර්ගයට පිළිපන්න යැත්තන්ට සුගති ගාමි වෙන්න එක මාර්ගයක්. තථාගත ධර්මයේ තථාගත විරාග ධර්මයේ සංඝ සරණ යන්නේ. ඒ කට්ටිය තෝට ඒ වෙන තැනක ඉපදුනොත් ආයුෂ වලින් දිබ්බ ආයුෂ දිබ්බ වර්ණ හේසුක යස ඒ වගේ වැඩි වෙනවා කියලා. ඒ නිසා මේ මාර්ගයේ නිරන්තරයෙන් තම තීර්ණ වෙන්න බුද්ධානුස්සතියක් තියාගන්න තේව නැtei කියනවා නෙවෙයි. ඒවා මතක තියාගෙන පංච උපාදාන ඛණ්ඩය ගැන අවබෝධයෙන් ඉන්න උත්සාහ කරන්න. බුදුසරණයි තව කතා කරනවා කතා කරත් වෙලාවත් අවසන් වෙලා. බුදුසරණයි සත්‍යතුමානි වසන්තමාත්‍ය මයික් එක මියුට් කරන්න. වසන්තමාත්‍ය මයික් එක මියුට් කරන්න. හොඳයි සත්‍යතුමානි අපි කාලේ අවසන් වෙලා මේ නමුත් අවසාන කොටසකින් ගන්න තව කිස්මත් කරගන්න පුළුවන් නම් දේවල් ටිකක් හොඳයි. නමුත් සත්‍යතුමා අපිට බොහොම අපිට හිතන්න කියලා කිව්වා කල්පනා කරන්න කියලා මේ විසාකාවන් සකුද්දාගාමි මාර්ගස්ත පුද්ගලයාට ආනන්ද ස්වාමීන් වහන්සේ සකුද්දාගාමි මාර්ගස්ත පුද්ගලකදීද වැඩවාසිකද කියලා වගේ දේවල් හිතන්න කියලා කිව්වා. එතකොට මේ මාර්ගස්ත තියෙන ඒ අවස්ථාව ගැන කිව්වේ අපි ඊළඟ සතියේ කතා කරමු. අපි ජාන්ති මහත්මයා පරක්කු නොවී එන්නට ඕන ඔය පස්සේ ඇවිල්ලා කරුණු කියන්න බෑ. ඔබතුම එන්න ඕන අටට මෙහි ඉන්න ඕන වෙලාවට. ඒකෙන් කාරුණතාව හොයලා ඒක කතා කළා. මයික් එක පස්සේ ඉස්සත් කළාම කියන්නේ ඒක ටිකක් ටිකක් සොමුයි. ඔව් ඒකේ ඔය කට්ටිය යදා ගන්න මම ඒකට සම්බන්ධ කරන්න එපා. මේ මම දන්න මොකද්ද කතා කරන්න කියලා ඉන්සාව ඇතුලේ කියන සාකච්ඡා කරලා ඉදිරියට විස්තර අහලා තිනවා. මේ හොඳයි. ඔය බු අපි කවුද අර ඉස්සර හිටි විභාග කොමසාරිස්තුමා බමුතුම් මහත්මේ බොගඩ ප්‍රේමරත්න මහත්මයා ධම්ම ජීවහාන්තු චන්තම් මතක් කර උන්නා. එතුමා බොහොම උතුම් කෙනෙක්, උතුම් ආර්ය පුජ්‍යලේ. ඒ ඇත්ත ලිතින බුදුන්දක නන්දකන ධම්මස කියලා ඒක ඩිංගක් කියවන්ට ඥාන විරහමගේ චරිත කතාවත් එක් කියන්නේ. ඒ ඥාන විරහාන්තු කවුද කියන එක හොයාගන්න ඥාන විරහාන්තු. එතකොට ඒවා උතුම් ආර්ය පුජ්‍යලෝ ගැන කතා කරා. ඒ නිසා ඔබ මේ වලලු තුනෙන් ඔබට අඩියක් තියන්නට වෙනවා. ඩිනොමිනේෂන් ඉවත් තියෙන්න ඕන. අර තමන්ගේ ගෙදර වතුර බෝතලය පුරවල තියාගන්න. තිතකප්පි කියන්නේ මොකක්ද සතේතුවානේ? අර මොකද්ද මන් දන්නේ. තිතකප්පි කියන්නේ අර සෝවාන් ඵලයේ පසක් ගන්න යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ගස්ත පුද්ගලෙක් නම් එයා දවසෝවන් වෙනකන් කල්පය නොදවීමයි වගේ කල්පේ නැති වෙන්නේ කල්පෝගේ ඒ කතාවක් තියෙන්නේ. මන් දන්නේ මන් දන්න මොකද්ද වචන කියන්නේ උතුර මන් දන්නවා. තිතකප්පි කතමෝච පුග්ගලෝ තිතකප්පි මම මේ පොතේම කියනවා නම් ආයංච පුග්ගලෝ සෝතාපට්ටි පොත මන පොතේ තියෙන්නේ පුච්චල් පඤ්ඤත්. ආ කතමෝච පුග්ගලෝ තිතකප්පි කියන එක එහෙම තිතකප්ප කල්පයක් සිටින්නා කියන එක. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සෝතාපත්ත මාර්ගඵල මාර්ගස්ත වෙලා නම් එයා සෝතාපන්න වෙනතෙන් කල්පය නැති වෙනසුව තියෙයි එයා සෝතාපත්ත නැකන් කියලා. ඒතරම් එක බලයක් තියෙන එකක් අනුවස් තියෙන එකක් කියන අර්ථයෙන් අපි ඒකෙන් තාගෙන ගන්නෙමු. ඒකේ මාර්ගය තාවත් අනිවාර්යයි. ඒක කියන්නේ මෙහෙමයි, මලක් පිපෙන්න පටන් ගත්තට පස්සේ විපස්සනාවේ තියෙන වැදගත් දේ තමයි අපි ගැන අභිමානයක් තියෙන්න ඕන නිසා. අභිමානිකෙන් ආඩම්බරේ නෙවෙයි, ප්‍රමෝදයක් තියෙන්න ඕන. ඔය ධම්ම ජීව ඇත්තගේ ධර්මය මේ දවසල් පස්සද්දී කියන කීවා. ඒ නිකන් ඒ වචන වලට අහුවේ නැතු හොඳට අහන්න. ඒවා මේ දිවගාල රසගාල පොතෙන් බල කියනවා මිසක් මේ පොතෙන් නෝට්බුක් එකකින් අරගෙන කියනවා නෙවෙයි. ඒ පිපෙන්ද පටන් ගත්තට පස්සේ ආය ඒක නතර කරන්න බෑ කාටවත්. බුද්ධ ඉරට ධර්ම ඉරට අහුවෙලා ඉන්නේ. එතකොට අර තමන් ඒ සංඝ කොටසට යන්න හදනවා. අනිවාර්යෙන් අර තුන්වෙනි කොමියුනිටියකට වැටෙනවා. ඒ ආත්ම විශ්වාසය තියෙන තෝන මේනකොට ඒකයි කියන්නේ. ඒව ගැන හොයන අපි මහත්මයෙම හොයලා කවුරුත් ඒව හොයලා කතා කරන්න මේකෙන් ප්‍රයෝජන ගමු. අපි ප්‍රයෝජන ගමු බුදු සරණයි, කල්යාණ මිත්‍රාට බුදු සරණයි. සත්‍යත්වයන් එමුනම් අද දවසේදී අපි බොහෝ වෙලාවට සාකච්ඡා කළා. ඉතමත් අගනා සූත්‍ර දේශනාවක් මම මුලින් පටන් ගන්නකොට කිව්වාගේ මේ සූත්‍ර දේශනාවන් මම කියවලා බලලා මෙන්න මේ සූත්‍රයෙන් ගන්න ගැලපෙනවා අපි සාකච්ඡා කරපු දේවල් වලට කියලා එහෙම යෝජනා කරනවා නෙමෙයි. කොහෙන්ද මේ සූත්‍රය එනවා ඉස්සරහට ඇවිල්ලා ඒක යොමු වෙනවා කියවනකොටම තියෙන කොච්චර ගැලපෙනවද අපි කතා කරන දේවල් වලට කියලා. ඉතින් ධර්මයේ බලය දන්නේ නැහැ. ඉතින් මම කෙසේ වෙතත් සත්‍යතුමාට ඉතම ගෞරවයෙන් ආදරය කරනවා. සත්‍යතුමනි අපි එන සාකච්ඡාවද නිමා කරමු. සම්මා සම්බුද්ධ සරණයි. ධම් කරුණු කියලා දුන්න හැම දෙනාටම පිං. මගේ ගුරුතුමා කියන කතාවක්, එක ගුරුතුමෙක් ඒක හෙළබසින් මං කිව්වොත් එතුමා ඉංග්‍රීසියෙන් කියන්නේ ඔබේ ගැඹුරුම ආධ්‍යාත්මෙන් එන ප්‍රණිධියට මුළු විශ්වයෙන්ම පිළිතුරක් ලැබෙනවා කියලා. නිසා ඒ ආධ්‍යාත්මයෙන් එන ප්‍රශ්නය කරගන්න තමයි එන්න ඕන ගැඹුරුම ආධ්‍යාත්මෙන්. මුළු විශ්වයෙන්ම එකට පිළිතුරක් එනවා කියලා. ඉන්ද්‍රිය කොණ්ඩයි බොහොම පිං ධර්ම කරුණු කියලා දුන්නටත් අපේ සිත් පිරිසිදුයි පිරිසුදු නිර්මලයි අපි භාග්‍ය සම්පන්න තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙන්න ලැබීම ගැන අපි සීලේ පරිස්සම් කරගනිමු, ඉන්ද්‍රිය සංවරය තියාගනිමු. භෝජනේ මත්තඤ්ඤතා හොඳ දෙයක්, කල්යාණ මිත්‍ර අතිශයින් වටිනවා, පාප මිත්‍රයන් කරන්න ඕන වෙලට අයින් කරන්න, ධර්මයට ක්‍රමානුකූල පිවිසෙන්නට ලෝකෙට උදව් කරන්නත් පුළුවන්. මේ ජීවිතයේ මේ භවයේ මේ සිර දරාගෙන පෝෂණය කළ මෑණියන් කායික මානසික වශයෙන් සුවපත් කර ලබත්තා, පියාණන් පරම වූ යහපතම දක්විත්වා මේ පුණ්‍ය චේතනා බලවත් උපනිෂ සම්පතක් පීමෙන් අපි ඉදිරි දීමක තාදුත්තක් භාග්‍ය සම්පන්න වාසනාවන්ත වේවා. සසර වසනතුරු උදාර ගති පැතුම් ඇති මිත්‍රයන් මිතුරියන් පමණක් අසුරු කරන ලැබීමෙන් අපේ සේ සඳහාත් අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමිස සේවයක් සිදු කරනු සඳහාත් ශ්‍රද්ධාව, විරිය, සති, සමාධිය, ප්‍රඥාව, ආධ්‍යාත්මික ඉන්ද්‍රියන් මොකුරාගොස් පරම ශාන්ත සුඛේ නිබ්බානේ අවබෝධ වේවයි අදිෂ්ඨාන කරමු. අපේ ගෞරවණීය, අපේ සම්භාවනීය තථාගතයන් වහන්සේට, සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් මගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.